2016 වසරේ 4 වෙනි මාසයේ 7 වෙනිදා භාවනා වැඩසටහන. පොතෙන් බණ නෙමේ, හිතෙන් ධර්මයේ තේරුම් කරන වැඩසටහන. මේ ලෝකේ සියලුම ආගම්මය දේශකයෝ දේශනා කරන්නේ පොතෙන්නේ. බෞද්ධ වේවා අනිත් ඔක්කොම පොතෙන්. මේ හිතින් බණ තෝරගන්න වෙලැත්තන්ට ප්‍රත්‍යක්ෂතාවයක් නැතිකම නිසා. ඒගොල්ලෝ හිත දිහා බල්ලනේ මේ ලෝකේ තේරුම් අරන් තියෙන පොත දිහා බලන්නේ. ඒ නිසා පොත්වල තියෙන පරවාදේ හෙවත් ලෝකේ කවුරුන් හරි කියපු දෙයක් තමනුත් තේරුම් ගන්න විදියට ඇත්ත වගේ, දැක්කා වගේ, ප්‍රත්‍යක්ෂ වගේ කියන එක තමයි ලෝකේ මේ වෙනකොට ආගමිකයන් අතර තියෙන දේශනා ක්‍රමවේදය. දැන් අපිත් පොත් මුද්‍රණය කරලා තියෙනවා. ඒ වුණාට පොතෙන් නෙමෙයි බණ කියන්නේ, හිතෙන්. ඔබත් පොත් නොවේ තේරුම් ගන්න ඕන හිත. ඒ පොත් මුද්‍රණය වෙලා තියෙන්නේ හිත තේරුම් ගන්න. ඒක පොත් වලට සේම් සීමා කරන්න හෝ සංකල්ප වලට සීමා කරන්නට නොවේ. එනිසා මේ මොහොතේ මතක් කරගන්න ඕන පොත් නෙමෙයි ඔබේ සිත. අරමුණු කරගන්න ඕන මොකද්ද? ඔබේ සිත. දැන් එතකොට ආගමික ප්‍රශ්නයක් නැහැ. ජාතික ප්‍රශ්නයක්, වාර්ගික ප්‍රශ්නයක් නැහැ. ඔබේ හිත, මොකක් හරි ඔබේ සිත අරමුණු කරගන්නවා. මගේ හිතේ තියෙන දුර්වලතා, මාව පීඩාවට පත් කරන සංකල්ප, සිතුවිලි මොනවදයි බලන්න ඕන. ඔබව පීඩාවට පත් කරන චේතනා, කර්ම ස්වરૂප නිදහස් කරගන්න එක තමයි මේ භාවනාවේ වැඩසටහන. දුක දුරු කරගෙන, දුක දුරු වෙච්ච ගමන්ම මොකක්ද අපේ හිතේ පහළ වෙන්නේ? දුක්ඛ නිරෝධය. එවත් දුකින් නිදහස් වූ අවස්ථාව නිරෝධ සහගත ස්වභාවය. නිරෝධ සහගත ස්වභාවය කියලා කියන්නේ හිතට පින්නතනේ සෞම්‍යව දැනෙන තාම විශිෂ්ට ගුණයක්. මේ ලෝකයේ තියෙන සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති, සියලු රසයන් අතර තමන්ගේ ජීවිතයට දිනුම පිණිස, ඡායග්‍රහණය පිණිස පවතින්නේ ධර්ම රසය. සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති. එන වඩාත්ම සුවයක් දනවන, ප්‍රබෝධයක් දනවන ගුණයක් තමයි මේ නිරෝධය කියලා අපිට දැනෙන්න ඕන. අපේ හිත තුළින්ම මේ නිරෝධය මතු කරගන්න, මේ නිවීම මතු කරගන්න. මේ නිරෝධයටම තමයි නිවීම කියන්නේ. ඉතින් නිවන් දකින්නයි කියන එක පිළිබඳව බෞද්ධ පින්නතුන් ළඟ තියෙන පරම මිත්‍යා දෘෂ්ටික සංකල්පය. ආතප්පාතක් නැති අන්ධ භූත සංකල්පයක් තමයි තියෙන්නේ. මොකද්ද ඒගොල්ලෝ කියන්නේ? මේ නිවන් දැක්කහම ලබනාත්ම උපදින්නේ කියලා. ඉතින් මගේ ප්‍රශ්නේ තමයි මිනිස්සෙක් මේ දැන් ඉපදිලාද ඉන්නේ කියන කාරණේ. මේ දැන් උපදින්න මැරෙන්න කෙනෙක් ඉන්නවද කියන එකයි. මේ දැනුත් නැතිකොට උපදින්න මැරෙන්න කෙනෙක් ආයිති ලබනාත්මේ උපදින්න කෙනෙක් කොහේද? ඒක තේරුම් ගන්න අමාරුයි. මොකද හේතුව ඔබ මගේ ඇහ, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය කියලා අල්ලගත්ත කෙනාට මේක තේරෙන්නේ නැහැ. එතකොට මගේ නේද? ඈ ඊළඟට මගේ ඇට, මගේ මස්, මගේ නහර, මගේ ඇට මිදුළු කියලා අල්ලගත්තාම තමයි ඒ යාට හිතනවා මෙතන මම ඉන්නවා, මගේ ජීවයක් තියෙනවා, මම උපදිනවා, මම ලෙඩ වෙනවා, මම මැරෙනවා කියන අදහස් සංකල්ප තියෙනවා. ඊට පස්සේ ජීවිතය කියලා එකක් රැක ගන්න නොයෙකුත් උත්සාහයන් තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන මමෙක් අහු වෙනවා. ඉතින් මෙතන උපදින්න මැරෙන්න කෙනෙක් නැහැ. ඒක අවබෝධ කරගන්නේ මේ මහන්සියෙන්. උපදිනවයි කියන්නේ මැරෙනවයි කියන්නේ අවිද්‍යාව මිසක් විද්‍යාව නොවේ. උපදිනවයි කියන්නේ මැරෙනවයි කියන්නේ අවිද්‍යාව මිසක් විද්‍යාව නොවේ. ඔබට මම සරලවම එක කියන්න, මේ ශරීර මගේ කියලාගෙන ජීවත් වෙච්ච මිනිස්සු සංඛ්‍යාව මේ ලෝකේ කොච්චරද? ඒ කිසි කෙනෙකුට ඒක මගේ වුණාද? වුණේ නැන්නේ නිකම්ම සංකල්පයක්. මේ ඉඩම මේ කොටස මගේ කියාගෙන ජීවත් වෙලා මැරලා ගියපු මිනිස් සංඛ්‍යාව කොපමණද? ඒ කිසි කෙනෙකුට මගේ වුණාද? නැහැ. මේ ලෝකයේ ජාතීන්, ගෝත්‍ර, කුල කීයක් පැවතිලා නැතුව ගිහිල්ලා තියෙනවද? අප්‍රමාණයිනේ. දැන් ඉස්සර හිටපු යක්ෂ ගෝත්‍රකයෝ, නාග ගෝත්‍රකයෝ, අර මේ කොහොද? දැන් නැන්නේ නේද? දේව ගෝත්‍රකෝ එහෙම නැහැ. ඒ වගේ නොයෙකුත් ගෝත්‍ර හට ගන්නවා, ඒ ගෝත්‍ර නැතුව යනවා, විනාශ වෙනවා තියෙනවා. ඒ කෙනෙක්වත් මම කරගන්න බෑ. ඉතින් මිනිස්සෙක් මේ හිතන විදිය සම්පූර්ණ දුර්වලයි කියලා තේරුම් ගන්නවා. පුතඥයෙක් නිවන ගැන හිතන විදිය සම්පූර්ණ දුර්වලයි. පැහැදිලිනේ? පුතඥයෙක් නිවන ගැන හිතන විදිය සම්පූර්ණ දුර්වලයි. පුතඥයෙක් ස්වර්ගය ගැන හිතන විදිය සම්පූර්ණ දුර්වලයි. ඔවුන්ට ස්වර්ගයක් හෝ නිවනක් පේන්නේ, ඔවුන්ට පේන්නේ තමන්ගේ පූජකයා විසින්, දේශකයා විසින් ඔළුවට දාපු මනක් කල්පිතය. හොඳයි, ඔය ආගම් කියන දේවල් මිනිසුන්ගේ ඔළුවේ තියෙන 99%ක්ම පවතින්නේ මනක් කල්පිතය. හොඳයි නැද්ද? මනක් කල්පිතය. මේ ආගමේ, අපේ ආගමේ හැටියට ස්වර්ගය මේ වගේ. තේරුණානේ? ඊට පස්සේ බුද්ධ ආගමේ ක්‍රමයට අනුව ස්වර්ගය මේ වගේ. ඊළඟට අනිත් එක්කෙනාගේ ආගමේ ක්‍රමයට ස්වර්ගය මේ වගේ කියලා කියලා නැද්ද? එතකොට ඒගොල්ලෝ විශ්වාස කරන්නේත් ඒ කියලා දුන්නු විදියට නෙමෙයිද? ආ, මේ දිව්‍ය ලෝකෙට යොදුම් මෙච්චරයි. මේ දිව්‍ය ලෝකෙ යොදුම් මෙච්චර පොඩ්ඩක් ඉහළින් තියෙන්නේ. මේ දිව්‍ය ලෝකේ තියෙන සැප සම්පත් මේවා. ඒ ආගමේ කට්ටිය. ඊට පස්සේ තවත් ආගමේ කට්ටිය, අපේ ස්වර්ගයේ ගියාම බුරියානි නිකන් කන්න පුළුවන්. අපේ ස්වර්ගයට ගියාම මේ වගේ කාන්තාව ලැබෙනවා. එහෙම නැත්තම් පිරිමි ලැබෙනවා. ඔය එක මනක් කල්පිතයක් නේ ඔළුවට දාන්න. තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. හැබැයි ප්‍රත්‍යක්ෂද කියන කාරණේ මම මේ අහන්නේ. ප්‍රත්‍යක්ෂද ඔබට? ඈ, ප්‍රත්‍යක්ෂ නැහැ. තියෙන්නේ මනක් කල්පිතේ. දැන් මම කියන්න, අපේ ගෙදර ඇඹිලි පිටියේ තියෙන අපේ ගෙදර උළු හොයලා මේ කාමර පහක ගෙයක් තියෙන්නේ කියන්නම්කෝ. දැන් ඒක ඇත්ත හරි නැත්ත හරි එන්න පුළුවන්. මං අහන්නේ ඔබට ප්‍රත්‍යක්ෂද? නැහනේ, දැකලා නැහැ. එතකොට දැකපු නැති සත්‍ය වුවත් මනක් කල්පිතය තුළ පවතිද්දී ඒක අයිති වෙන්නේ මනක් කල්පිතයට. දැක්කේ නැත්තම් ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒ තවම මට ඒක මනක් කල්පිතයක්ද නැද්ද? මනක් කල්පිතයි. එහෙනම් ආගම් පිළිබඳව 99%ක්ම මිනිස්සුන්ට තියෙන මනක් කල්පිතය. ඒ නිසා මනෝමය මානසින් මවාගෙන ජීවත් වීම තමයි තියෙන්නේ. ඉතින් පව්. ඒ හැම දෙයක්ම අවසානයේ සිහින බවට පත් වෙනවා. මොකද හේතුව ප්‍රත්‍යක්ෂ නැහැ. බුදුරජාණන් වහන්සේ අගය කළේ පච්චත්තං වේදිතම්මෝ. මේ විඳලා දරා ගන්න පුළුවන්, ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් සාන්දීප්තික ඇස ඉදිරියේ මැවෙන, හදවතට මුණ ගැහෙන, මොළේට දැනෙන ප්‍රත්‍යක්ෂ ලෝකයක් ගැනමයි නිතරම කතා කළේ. ප්‍රත්‍යක්ෂ නැති ලෝකයක් ගැන නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ ලෝකයක් ගැන කතා කරපු ඒවා බව ප්‍රත්‍යක්ෂ නැති ලෝකයක් කරහා යොමු කළාට බුදුරජාණන් වහන්සේට මුකුත් කියන්නේ බෑනේ කාටවත්. ඈ, ඒක ඉතින් පහු කාලේ ඉන අමෝ පුතඥයන් විසින් කරන ලද විග්‍රහයන් වල සිදු වූ අඩුපාඩුවක් හැටියට තමයි ඒක පවතින්නේ. කරන්න. ලෝතුරා බුදුහාමුදුරුවෝ නිතරම කතා කළේ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කරපු හැම දෙයක්ම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ කරන්න බැරි දෙයක් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒ නිසා ඔබත් සොයා යන්න ඕන ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් ධර්මයක්ම හඹා යන්න උත්සාහ කරන්න. දැන් මේ ඔබ උත්සාහ කරන්නේ ඒ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් ධර්මකට ඔබේ නුවණ යොමු කරන්න. දේශනා කරද්දිම නුවණ එතෙන්ට යොමු වුණොත් ඔබට ඒ දේ ප්‍රත්‍යක්ෂ වෙනවා. හැබැයි මේ ඉලක්කය ගන්න එක ලේසි නෑ. මේ ඉලක්කය ගන්න එක අසීරුයි. නමුත් ඔබට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් හරියටම මේ ඉලක්කය ලබා ගන්නවා සම්පූර්ණ. පැහැදිලිනේ? මේක නුවණින් ඉලක්ක කරගන්න හරිය අපහසු කාරණා. දැන් අපිට කොස්කෙඩියක් කියලා මතක් කළාම ඉලක්කගත කරගන්න පුළුවන් රූපයෙන්, හැඩයෙන්, වේදනාවෙන් රංගන කොස්කෙඩිය පේනවා. එහෙත් නිවන කියලා මතක් කළා මොකද්ද ඔබේ ඔළුවේ මැවෙන්නේ? මොනහරි රූපයක් මැවෙනවද? රූපයක් මැවෙන්නේ නැහැ. ඒ ඔස්සේ මොනහරි ශබ්දයක් නැහැ. ගන්ධයක් නැහැ. රසයක් එන්නේත් නැහැ. හැඩයක් ඇත්තෙත් නැහැ. එහෙමනම් නිවන කියන්නේ කවරක්ද? හොඳයි, රූපයක් නොවන, හැඩයක් නොමැති, වර්ණයක් හෝ ගන්ධයක් රසයක් හෝ නොමැති දෙයක් ඔබ දකින්නේ කෙසේද? ඔබ නිතරම අහලා තියෙන නිවන වේදනාවක් නෑ, අවේදිතයි. ආමිෂයක් හෙවත්, ඒ කියන්නේ යම්කිසි භාණ්ඩයක් වගේ දෙයක්, ආමිෂයක් නෑ, නිර්ආමිෂයි. නේද? ආමිෂ පූජා කියලා කියන්නේ අපි ওই ආහාර පාන, ඇඳුම් පැළඳුම් ආදී පිරිකර පූජා කරන ඒවට මොකද්ද අපි කියන්නේ? ආමිෂ පූජා. එතකොට නිර්ආමිෂ, අර ආමිෂයත් නිසා ඇති වෙන සතුටට කියනවා පින. නිර්ආමිෂය නිසා ඇති වෙන සතුටට කියනවා, ඒ தත්වයට කියනවා කුසල, ලෝකෝත්තර කුසලයි. දැන් මේ නිර්ආමිෂ දෙයක් ඔබ දකින්නේ කොහොමද? රූපයක් නෙමෙයි, ශබ්දයක් නොවේ. රූපයක් වුණා නම් ඒක ආමිෂයක්ද නිර්ආමිෂයක්ද? ආමිෂේ. ශබ්දයක් වුණා නම් ඒක නිර්ආමිෂද ආමිෂද? ආමිෂයි. ගන්ධයක් වුණා නම් ආමිෂයි. රසයක් වුණා නම් ආමිෂයි. ගතින් ස්පර්ශ කරන්න පුළුවන් නම්, අල්ලන්න පුළුවන් නම් ආමිෂයි. මවල මවල මවල හිතින් මේ ඉන්ද්‍රිය ගෝචර වලට මවා ගන්න පුළුවන් ආමිෂ ගුණයක් ඇති දෙයක් නම් ඒකත් චේතනාමය සංකල්පයේ ගුණයකට ගන්න පුළුවන්. ඒකත් අයිති වෙන්නේ ආමිෂයට. එහෙමනම් නිර්ආමිෂේ ඔබ දැන් දකින්නේ කොහොමද? ඔබ ළඟ තියෙන අඬු ටිකෙන් ඔබ කොහොමද මේක දකින්නේ? අඬු කියන්නේ ඉන්ද්‍රියන් පහනේ නේ. අඬු අපිට ලෝකේ අල්ලන්න තියෙන අඬු ටික තමයි ඉන්ද්‍රයන් පහ. කොහොමද අපි මේ නිර්ආමිෂය අල්ලන්නේ? ඉන්ද්‍රයන් හැදිලා තියෙන්නේ ආමිෂය අල්ලන්න පමණයි. ආමිෂය අල්ලන්න පමණයි ඉන්ද්‍රයන් හැදිලා තියෙන්නේ. නිර්ආමිෂය අල්ලන්න ඉන්ද්‍රියක් හැදිලා තියෙනවද? දැන් මොකද කරන්නේ? දැන් ඔන්න තමන්ගේ මොළෙන්, තමන්ගේ මනසෙන් ප්‍රශ්නාර්ථය යොමු කළා. ඔන්න ඔබ සොයන්න ඕන මොකක්ද? කොහොමද මම මේ නිර්ආමසය ලබන්නේ? දැන් ඔබ ඒක සොයා ගන්න, නුවණින් සොයා ගන්න, මොහොතක් විදර්ශනා කරන්න. අපි උත්සාහ කරන්නේ මනස පාලනය කරන්න. ඒ කියන්නේ තමන් කැමති පරිදි මනස තබා ගන්න. මේ ලෝකෙ සියලුම දෙනා කරන්නේ ඔය භාවනාව. මොකද තමන් කැමති පරිදි මනස පවත්වා ගන්නට දරන උත්සාහය මුළු ලෝකෙම මිනිස්සු කරනවද නැද්ද? ඒ උත්සාහය නැද්ද? ඒ උත්සාහය තමයි තියෙන්නේ. ඒකේ හොඳ හෝ නරක හෝ විවිධත්වයක් තියෙන්න පුළුවන්. නමුත් හැම කෙනාම මේ ලෝකේ උත්සාහ කරන්නේ තමන් කැමති විදියට ඔහොම මනස තියාගන්න. මනස. නමුත් වැඩේ කෙරෙලා තියෙනවා. වැඩේ කෙරෙලා නැහැ. ඇයි අපිට මනස පාලනය කරන්න ඕන කරන්නේ? ඇයි මනස අපිට පාලනය කරන්න ඕන කරන්නේ කියලා ඔබේ මනසින් ඔබ අහලා බලන්න. ඇයි මට මගේ මනස පාලනය කරන්න ඕන කරන්නේ? ඔඩොක්කුවේ මොනවා හරි දාගත්තාම මිනිස්සු ගිලන් තියෙනනේ අර සරමේ ගන්න ඔඩොක්කුව කියලා ගැස්සේ. දැන් තරංගදි නැති හින්දා ඔඩොක්කුව දන්නේ නැහැ. නැත්තම් සාක්කුව හරි පරිස්සම් කරගන්න තියෙන්නේ ඒ සාක්කුවේ මොනවා හරි දෙයක් අපි ආරක්ෂා කරනකොට. ආරක්ෂා කරනකොට අපිට ඒක පරිස්සම් කරන්න දෙයක් තියෙනවා. ඔඩොක්කුවෙත් ඔඩොක්කුව කැඩේ කියලා මිනිස්සුන්ට ඔඩොක්කුව අල්ලගෙන ඉන්න සිද්ධ වෙනවා. මේක තියෙනේම හැලේ කියලා. එතකොට මේ ලෝකයේ තමන් කැමති විදියට පාලනය කරන්න, රැකගන්න, ආරක්ෂා කරගන්න, පවත්ව ගන්න උත්සාහ කළාට ඒ කිසි දෙයක් ඒ කිසිම මිනිස්සෙකුට ඒ විදියට ඒක පවත්ව ගන්න පුළුවන් කමක් නැහැ. එක මොහොතකදී තමන් කැමති දේම නොලැබී නොසිතූ දේම සිද්ධ වෙන ස්වභාවයක් තියෙනවා. එකකින් අදහස් වෙන්නේ මිනිස්සයා විවෘත නැහැ. මිනිස්සයා නිදහස් නැහැ. අවිද්‍යා මහා දැලක පැටලිලා. ඔබ කීවණක් අහලා තියෙනවද? බොරුවක් නොකියන මිනිස්සෙකුට මතක තබා ගන්න කිසිවක් අවශ්‍ය නැහැ කියලා. බොරුවක් කියන්නේ නැති මිනිස්සෙකුට කිසි දෙයක් මතක තියාගෙන ඉන්නේ ඕනේ නැහැලු. ඒ වගේම මේ ලෝකේ බොරුවක් නොකරන මිනිස්සෙකුට මනස කිසිම ආකාරයක පාලනයක් කිරීමට අවශ්‍ය නැහැ. ඔය කුඩාම පුංචි ළමයි ඉන්නවනේ කවුරුදු 3, 4, 5, 6 බලන්නේ ළමයි මනස පාලනය කරනවද කියන. පාලනය කරන්නේ හරි නිදහස්. ඇයි මනස පාලනය කරන්නේ අපි? ඒක තමයි බොරුව රැක ගන්න, වංචාව රැක ගන්න, ප්‍රෝඩාව රැක ගන්න. තමන් කැමති පරිදි මනස පවත්වා ගන්න තමයි මනස පාලනය කරන්නේ. එතකොට හාමුදුරු කියන්නේ මනස පාලනය නොකිරීමෙන් මේ දේ ලබන්න පුළුවන්. ඔව්, පැහැදිලිවම මනස පාලනය නොකිරීමෙන් ධර්මය ලබන්න පුළුවන්. එතකොට කෙනෙක් කියන්න පුළුවන්, එතකොට මගේ හිත මේ වෙනත් වෙනත් අරමුණු වලට, කෙලෙස් වලට යයි කියලා. ඉතින් එහෙම නිකන් යන්නේ, ඒ තමයි තමන්ගේ පාලනය. දැන් ඔබට නිකන් ඉන්න වෙලාවට මතක් වෙනවද අපේ බණ්ඩාරවෙල අපේ නායක හාමුදුරන්ගේ පන්සලේ ඉස්සරහා තියෙන ලස්සන මේ මල් පඳුරක්, ඔබ ඔයගොල්ලන්ට මතක් වුණාද? කලින් මතක් වුණාද? නිකන් ගෙදර ඉන්නකොට මේ බණ්ඩාර වෙලා හම්බවෙන්නේ. ඇයි මතක් වුණේ නැන්නේ? ඒක ගැන ආසාවක් හිතුනේත් නැහැ, මතක් වුණේත් නැහැ, මල්පොකුරක් කඩා ගන්න ඕන කියලා හිතුනේත් නැහැ, මුකුත් නැහැ. එහෙමනම් ඔබ උපාදානය කරපු නැති, ඔබ අල්ලගත්තේ නැති, ඔබ අරමුණු කරගත්තේ නැති කිසි දෙයක් ඔබට මතක් වෙන්නේ නෑ. ඔබට පීඩාව පමුණුවන්නේ ඔබ විසින්ම උපාදානය කරගන්න ලද, මෙහෙයවා ගන්න ලද චින්තන පද්ධතිය නිසා. නොදකපු දෙයක්, ලෝකේ තියෙන දෙයක් පිළිබඳව වෙන දෙයක් පිළිබඳව නෙමෙයි. එහෙනම් ඔබගේ ඒ හැසිරවීමම තමයි එතනක් තියෙන්නේ. එතකොට හාමුදුරුවෝ එහෙම බෑනේ භාවනාවක් ඕනමනේ. එහෙමනම් හැම භාවනාවක්ම පවතින්නේ ආමිෂය තුල. මතක තියාගන්න. ආමිෂයෙන් තොර භාවනාවක් නැහැ. ආමිෂයේ ඉක්මවනවා නම් තමයි නිරාමිෂය හේවත් භාවනාවෙන් තොර වීම කියන එක සිද්ධ වෙන්නේ. භාවනාවෙන් තොර කියලා කියන්නේ නිරෝධය. එතකොට යමක් භාවනා කරනවා නම් එතන නිරෝධය නෑ. එයා එතන අල්ලගත්ත දෙයක් තියෙනවා. දැන් මම කියන්නේ එක්තරා භාවනා කොටසක් ගැන නෙමෙයි මේ කියන්නේ. සමස්ත ලෝකයේ මිනිසුන් හැම මොහොතකම සිටින්නේ භාවනාවක. ඒ කියන්නේ භාවිතාවක. ඒ භාවනා වුණාට ඒ භාවනා කියන වචනේ තේරුම භාවිතාව. එතකොට ඒකට ඉස්සරහින් යෙදෙන්න ඕන මොකක් භාවිතාවද කියලා යෙදෙන්න ඕන. දැන් මෛත්‍රී භාවනා. එතකොට මොකද්ද භාවිතාව? මෛත්‍රිය. එතකොට පිළිකුල් භාවනා. එතකොට මොකද්ද එතන භාවිතාව? පිළිකුල. දැන් භාවනා කියන එකෙන් අදහස් වෙන්නේ භාවිතාව. එහෙමනම් මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම හැම විටම භාවිතාවක සිටිනවා. මෙන්න මේ தত্ত্বය බුදු පියාණන් වහන්සේ පෙන්වනවා විදර්ශනා භාවනාවෙන් බලන්න. ඔබ භාවිතා කරන්න ඒකීය අරමුණක්, ඒකීය සංකල්පයක් නෙමේ, සමස්තය පිළිබඳව විමසුන්නුවනි. තේරුණාද බුදුහාමරගේ භාවනාව? සමස්තය පිළිබඳව විමසුන්නුවනින් බලනෝ ඒකකයක් දිහා බලනවා නෙමේ. නොයෙකුත් නොයෙකුත් භාවනා ක්‍රම තිබ්බා ඉන්දියාවේ. හැම ශාස්ත්‍රීය පදනමක් යටතම යෝගීන් අතර භාවනා ක්‍රම තිබ්බා. අවාසනාවට කියන්නේ ඉන්දියාවට දැන් භාවනා නැහැ. ඒ ඔක්කොම භාවනා බුද්ධාගමේ කරගෙන අපි ඉන්දියාවේ තිබිච්ච යෝගීන් ළඟ තිබිච්ච හැම භාවනාවක්ම අපි බදු අරගෙන Hindu අය අපිට බයින උඹල කරන්නේ අපි භාවනාවල් කියලා. ඒක වෙලා තියෙන. එතකොට අපිදී අපි දේවල් ලැබුණා නැති වුණා, අතුරුදහන් වුණා. එතකොට අපි දන්නේම නැතුව බුදුහාමුදුරන්ගේ ලේබලේ Hindu භාවනා කොටසකට අපි මැදි වෙලා ගියා. අපිත් ඔය ප්‍රාණයාම, අරයාම, මේයාම, ඔක්කසීන ඔක්කොමත් කරගෙන ඉන්න මේ Hindu භාවනා ටික. ඒවා Hindu මේ නඩු දැම්මොත් එහෙම අපිට ඕවා දෙන්න සිද්ධ වෙනවා. ඒගොල්ලන්ගේ පරම්පරික නිකුත් දේවල් ධ්‍යාන ටික, ඔය අපි ඇටකටු ගණන් කරන ඒවා, ඒවා මේ ඔක්කොම. ඒ වගේම කොටින්ම අපි මෛත්‍රී භාවනාව කියලා විග්‍රහ කරගත් එකත් ඒ Hindu ක්‍රමයට අනුව තිබිච්ච දේවල්. බුදුහාමුදුරන්ගේ විග්‍රහය ඊට වඩා ගොඩාක් ඉහළින් තියෙන්නේ බුදුහාමුදුරන්ගේ මෛත්‍රිය. ඉතින් ඊට පස්සේ අපි තවත් පැටලිලි සහගත භාවනා ගොඩකට යනවා. එනිසා විදර්ශනා භාවනා කළ යුතුමයි නිවන් දකින්න. විපස්සනා භාවනා කළ යුතුමයි නිවන් දකින්න. එහෙම නැතුව සමතේ පුළුවන් කමක් නෑ. සමතේ කියන එක අදහස් වෙන්නේ සම්මතය. ඉතින් සමතේ කළා තමයි බුදුහාමුදුරු සමතේ කළා. නමුත් සමතේ කළාට කවදාවත් විදර්ශනාවක් කෙරෙන්නේ නැත්නම් එයා නිවන් දකින්නේ නෑ. අනිවාර්යෙන් විදර්ශනාවට එන්නම ඕන. සමතේ කරන කෙනෙක් වුණත් විදර්ශනාවට එන්න ඕන. ඒක තමයි ස්වභාවය නිවන් දකින්න. හොඳයි, විමසන්නේ අපි කුමක්ද? දැන් ගෙදර වුණත් කෙනෙක් යමක් හොයනකොට අපි අහන මොකද්ද හොයන්නේ? මොකද්ද බලන්නේ? කඩේකට හරි ගිහිල්ලා යමක් ටවුම් ඇවිදගෙන ඉනකොට මොනවද හොයන්නේ කියලා අපි අහනවා. ඔබත් ජීවිතේ සොයන්නේ කුමක්ද? මේ විදර්ශනා කරන්නේ කුමක්ද කියලා ඔබට අවබෝධය තියෙන්න ඕන. මම ඔබෙන් මේ ප්‍රශ්නේ අහන්න කැමතියි. ඔබ මොනවද හොයන්නේ මේ? උත්තරය දෙන්න බලන්න. මොනවද ඔබ හොයන්නේ? දැන් භාවනා වැඩසටහනට ඇවිල්ලා මොනවද හොයන්නේ? මනහමින් හොයන්නේ මොකක්ද? හා? සනසීම? හා? නිවීම සොයනවා. ඔව්. සොයනවා. ඔව්, ඒ විදිහට අපි නිවීම සොයන්න ඕන. හැබැයි නිවීම ඇත්තේ නොසොයන තැනද සොයන තැනද? නොසොයන තැන තියෙන්නේ. හැබැයි නිවීම නොසොයා සිටියොත් හම්බ වෙන්නේ නැහැ. හොයන්න ඕන, මතක තියාගන්න, නිවන පවතින්නේ නොසොයන තැන. කියන්නේ ඔබ නතරවන්න, මම නතර වෙලා ඉන්නේ. සොයනවා කියන්නේ මොකද්ද? දුවනෝනේ. සොයනවා කියන්නේ දුවනවා. ඔබ නතර වෙන්න මම නතර වෙලයි සිටින්නේ. නොසොයන තැනයි නතර වුණු තැනයි තියෙන්නේ නිවන. හැබැයි ඒක හොයන්න ඕන. දැන් තේරුණාද? දැන් මේ හාමුදුරුවෝ කිව්ව නොසොයන තැනයි නිවන තියෙන්නේ කියලා අපි ගෙදර ගිහිල්ලා මේ ප්ලේන් ටිකක් හදන් බීලා නිකන් ඉඳිමු. එහෙම හරියන්නේ නෑ. මේ ධර්මයෙන් ගැඹුරින් විග්‍රහ කරන ඒ කාරණේ කොහෙදයි තියෙන්නේ කියලා ඔබ හොයාගන්න. නොසොයන තැන නිවන නැහැ කියලා කාට හරි කියන්න පුළුවන්ද? බලන්න, නොසොයන තැන නිවන නැහැ කියලා කාට හරි කියන්න පුළුවන්ද? ඒකට නොසොයන තැන කිව්වහම ඔබ හිතන්න පුළුවන් අර මම ගෙදර හිතපු මානසික මට්ටමේම හිටියාම නිවන හොයන්න නැතුව එතකොට හරි කියලා. නෑ, gedare inne oba nikamata inne nosoya de inne. හොයනව මොනවද? කාමභෝගී ලෝකය නිටතරින්ම සොයමින් ඉන්නේ. හැමතිස්සෙම සොයමින් ඉන්නේ. කොයි වගේද? අපේ මේ කාන්තාව රෙදි කඩේකට ගියා වගේ. නේද? නිකන් හරි අපිත් ඔය දැකලා තියෙනනේ. මේ පාරේ යන ගමන් මේ මල්ලන් යනවා. රෙද්ද පොඩි කරගෙන යනවා. මොකද්ද රෙදි වර්ගය කියලා බලන්න. එතකොට මිනිස් හිත හැමතිස්සෙම කාන්තාවක් රෙදි කඩේකට ගියා වගේ. ඒ සාරි තිබුණොත් එහෙම, සාරි 100ක් තියෙනවනම් 100ම එළියට අද්දවනවද නැද්ද? එළියට අද්දවන අනිවාර්යෙන් අර කොල්ලට කියලා. එතකොට අපේ මනස හරියට කාන්තාවක් රෙදි කඩේට ගියා වගේ හැමතිස්සෙම හොයමින් ඉන්නවා. හැමතිස්සෙම හොයමින් ඉන්නවා. හොඳ උදාහරණයක් නේද? ඒ hina යන්නත් හේතුව ඒ කතාවේ ඇත්තක් තියෙනවා නේද අතුරුනේ කියලා කියන්න පුළුවන්. හැමතිස්සෙම මනසේ ස්වභාවයෙන් හොයමින් ඉන්නේ. ඔබ ගෙදර සිටියා, භාවනා කරන්නවත් කොහේ ආවත්, පාරේ ගියත්, මොන ගියත් මේ හිත හොයමින් ඉන්නේ. නොසොයන තැන නිවන තියෙන්නේ. ඊළඟට අපි සොයන, ඇයි හොයන්නේ? මේ මම මට අඳින්න. මේ දෘෂ්ටියක් හරි ඇඳගන්නනේ. දෘෂ්ටියක් ඇඳගන්න. හැබැයි ඇඳුම් වගේ එක පේන්නේ නැහැ. සංකල්පෙත් අපි ඇඳගන්නවා. ඉතින් ලෝකෙත් අනිකුත් ආගම් කාර්යෝ ටිකත් එකතු වෙලා මොකද කරන්නේ? ඔහො දෘෂ්ටි හදලා අඳවනෝ. කටි ඉන්න එකත් ඇඳගන්නවා. සංකල්ප හදලා අඳවනෝ. ඒකත් ඉතින් ඇඳ ගන්න කට්ටිය ඉන්නවා. දැන් ඇඳගෙන ඉතින් ඒකත් එක නට නට ඉන්නවා. හැබැයි මේ ලෝකේ යථාර්ථය සහ විද්‍යාව මතු කරගන්න ඒ කිසි කෙනෙක්. මොකද ඔවුන් දාර්ශනිකයෝ නෙමෙයි, ඔවුන් ගැත්තෝ. බුදුදහමේ ගැත්තෝ හදන්නේ. දෙවියන්ගේ ගැත් එක්කත්, බුදුහාමුදුරන්ගේ ගැත් එක්කත්, මොනම ගැත් එක්කත් හදන්නේ. ඔබට බුදු වෙන්න මගක්, ඔබට රහත් වෙන්න මගක්, ඔබට මාර්ගඵලයක් ලබන්න මගක් සාසන ධර්මයේ පෙන්න නොඇරෙන කවදාවත් බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරන් ගැත්තෙක් කරගන්න බලන්නේ. අරියත්තේටපත් වෙනවා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ හා සමානයි. ගුණෙන් ආයේ කිසි කතාවක් නැහැ. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ආතන් වහන්සේ නමකට බුදුහාමුදුරුවෝ පාත්‍රය දෙන්නේ නැහැ. ඉඳුල් පාත්‍රය දෙන්නේ නැහැ සෝදන්න. එතකොට ඔබ හිතලා බලන්නකෝ, බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලුවත් ඉඳුල් පාත්‍රයේ සෝදන්න කියලා දෙන්නේ නැහැ. එතකොට උපස්ථායකකමට ඇයි තෝරගත්තේ නැත්තේ රහතන් වහන්සේනම? බුදු කෙනෙක් ගරු කරනවා, ඔබ මාහා සමානම කෙනෙක් කියලා ගරු කරනවා. අපේ ගුරුවරයෙක් අපේ ඉඳුල් පිඟාන අරගෙන ගිහිල්ලා සෝදන්න හැදුවොත් අපි ඉඩ දෙන්නේ නැහැ නේද? අපි ඒක සෝද ගන්නවා. ඒ වාගේ ශාල ගෞරවයක් තියෙනවා. ශාල ගෞරවයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් ඉඳුල් පාත්‍රය දෙන්නේ සෝදන්න. මේ කියන්නේ අනුබුදු කෙනෙක්. දැන් මිහිඳු මහරහතන් වහන්සේට විතරයි අපි කියන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලා. හැබැයි හැම රහතන් වහන්සේ නමක්ම අනුබුදු කෙනෙක්. මතක තියාගන්න. සරියුත් හාමුදුරුවෝ, මොගලන් හාමුදුරුවෝ, කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ, ඒ සියලු දෙනා අනුබුදුවරු. අදත් රහත් වෙනවා නම් කවුරු හරි එයත් අනුබුදු කෙනෙක් තමයි. මේ උපත ඇති කිරීමක් නැති කිරීම. දැන් අර එක පුතෙක් කිව්වා මේ ග්‍රීන් වර්ල්ඩ් එකක් ඇති වෙයි කියලා. මේ අනාගතයේදී මිනිස්සු නැති තැනක් බවට පත් කරයි මේ බුදුහාමුදුරු ඔක්කොම නිවන් දක්වලා කියලා මේ චූටි ළමෙක් කිව්ව දවසක්. හරි හරි ප්‍රශ්නයක් වෙන්නේ. බුදුහාමුදුරු මේ උපත නැති කිරීමක් කරන වැඩක් නිකලේ නෑ. උපතක් නැතිවග මෙතන සතෙක් පුජ්‍යලේ නැතිවග අවබෝධ කරෙව්වා. උපත නැති කිරීමක් කළේ නෑ. මෙරි මෙරි උපදිනවයි කියන චින්තනය අභිභවා ගිහිල්ලා නොමැරෙන තත්වයකයි අපි ජීවත් වෙන්නේ. නිත්‍යයි, මංගලයි, සදාතනිකයි, පරම සුන්දරයි කියන උදාරතර තැන පෙන්වන මේ ලෝක කට්ටිය ඔය නිත්‍ය නැහැ කිය, හැමදේම අනිත්‍යයි කියන මොන බොරුද? නිවන නිත්‍යයි, අහස නිත්‍යයි, සදාතනිකයි. මේ පේන අහස ඔක කවදාවත් නැති වෙන්නේ නැහැ. දැන් හැමදේම අනිත්‍යයි කියන්නේ බොරුනේ. පුළුවන් නම් කියන්න මේ අහස හටගත්තේ කවද්ද කියලා? පවතින්නේ කවද්ද කියලා කියන්න, නැති වෙන්නේ කවද්ද කියන්න. ඒක කිසි කෙනෙකුට කිසි දවසක කියන්න බෑ. මොකද හේතුව? එහෙම දවසක් නැහැ. අහස නිත්‍යයි. සදාතනිකයි අහස. ඒ අහස නිත්‍යයි සදාතනික. ඒ අසංකාරිකයි. අසීමාන්තිකයි. අහස සංස්කාරක දෙයක් නෙමෙයි. අහස සංස්කාරයක් නෙමෙයි. අහසේ පොඩ්ඩක් හිතලා බලන්න, මේ පොඩි ප්‍රමාණයකට පොළොවේ කොටු වෙච්ච මනස දාලා මේ අහස කෙලවරක් නැහැ කිව්වහම? අහස කෙලවරක් නෑ. මේ වගේ හිරු සඳු තාරකා කෝටිද ප්‍රකෝටිද අසංකීයද? ඉතින් බලන්න බුදුහාමුදුරුවෝ කියනවා තප්පරයකට දස සහස්‍රීය ලෝක ධාතුවකට බුදුහාමුදුරන්ගේ නුවණ යවන්න පුළුවන්. තප්පරයක දස සහස්‍රීය ලෝක ධාතුවකට ගිහිල්ලා මේ සහස්‍රයක් කියලා කියන්නේ මේක මේ හිරු මඩලක් සහිතව කැරගෙන චක්‍රාවාටයකට කියනවා ඒක සහස්‍රයක්. ඒ සහස දස සහස්‍රීය ලෝක ධාතුවකට 10000ක් බලන්න පුළුවන් තප්පරේ 10000. එතකොට තප්පරේ 10000ක් විතර බලලා ඊට පස්සේ බුදු කෙනෙක් ඒ වගේ වේගයකින් බලනෝ බුද්ධ කාලේම අවුරුදු 45ම බලනවා. ඒත් බැලුවත් මහණෙනි මේ ලෝක සීමාව නෑ. මේක අසීමාන්තිකයි. ඒක බලන්න එපයි කිව්වේ නෑ. අපේ අය හිතනවා ඒක බලන්න එපයි කිව්වයි කියලා එතන. නමුත් එතන අසීමාන්තිකයි කියන එක පෙන්වුව අපිටත් ඒක අසීමාන්තික බව හිතලා තේරුම් කරගන්න, කල්පනා කරලා තේරුම් ගන්න හැකියාව තියෙනවා. නිවනත් ඒ වගේ. නිවනෙත් ආරම්භක අවස්ථාවක් නෑ, පවතින අවස්ථාවක් නෑ, අවසන් වෙන අවස්ථාවක් නෑ. හැබැයි ඔබේ සිතුවිල්ලේ තියෙනවා. චේතනාවේ තියෙනවා. මොකද ආරම්භයක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, අවසානයක් තියෙනවා. ඒ වගේම යම් චේතනාවක යම් බරක් තියෙනවා. මේ බරේ තියෙන කුසල අකුසල විෂමතාවය තියෙනවා. නිවනේ බරක් නැහැ. නිවනේ පවුත් නැහැ, පිණුත් නැහැ. දැන් ගොඩක් අය කිව්වට ඔය නිවන් දකින්න පින් කරන්න ඕන කියලා. නිවන් නැකින්න නෙමෙයි, භව භෝග සම්පත් ලබන්න පින් කරන්න ඕන. නිවනේ පවත් නැහැ, පිනත් නෑ. ඉතින් අපි සාමාන්‍යයෙන් ওই වචනේ පාවිච්චි කරනවා අපේ තියෙන අර භාග්‍යවන්තකමටත් අපි කියන්නේ මොකද්ද? පින කියලා. ඒ වගේ වහරක් තියෙන. ඒකට කමක් නෑ. නමුත් නිවන තේරුම් කරගනිද්දි මතක තියා නිවනේ පිනත් නෑ පවත් නෑ. නිවනේ පිනත් නෑ පවත් නෑ. එහෙනම් පව් කරන්න ඕනත් නෑ පින් කරන්න ඕනත් නෑ කියලා හිතුවොත් එහෙම වැරදි. පව් කරන්න ඕනේ නැහැ කියලා හිතුවොත් නම් හොඳයි. පින් කරන්න ඕන වාහනේ යන්න එපා. දැන් අපි ගමනක් යනකොට වාහනේක අපි හිතමු නුවර වන්දනා කරන්න යනවා කියලා. නමුත් අපිට අදාළ නැති දෙයක් ඒ ගමන යෑම සඳහා අපි ගහ ගන්නවා. ඒ තමයි තෙල්. වාහනේට නේද? තෙල් ගහ ගන්නවා. අපේ ජීවිතෙත් එක්ක තෙල් සම්බන්ධතාවය නෑ. අපිව අරගෙන යන්න තෙල් සමත් වෙනවා එතෙන්ට. ඒ වගේ තමයි පිනත් අපිට සපෝට් එක දෙනවා. සපෝට් එක දෙන හැබැයි ඒක නේ වන්දනාවට ඒක සම්බන්ධයක් නෑ. යටින් අපිට තල්ලුවක් දෙනවා ඒකේ. ඒක වෙනම සිද්ධාන්තයක් හැබැයි ඒ වුණාට ඒක තල්ලුවක්. ඒක අපි අරගෙන යන වාහනයකින් ගෙනියනවා වගේ අපිව තල්ලු කරගෙන යනවා එතෙන්ට. එනිසා මනුෂ්‍යයාටත් පින උපකාරකයි, දෙවියන්ටත් පින උපකාරකයි. අදුෂමහන දෙවියන්ට නෙමෙයි, ප්‍රත්‍යක්ෂ බුදුවරේ දගෙන දෙවිවරු ඉන්න සංකල්පමය තත්ත්වයක නෙමෙයි. ඊළඟට උපාසක උපාසිකාවන්ට හැම දිනාටම මේ තිරිසන් සතාට වඩා පින් වඩා හැමෝටම පින උපකාරකයි. හැමෝම පින තමයි රැස් කරගන්න කැමති. ඒ කියන්නේ හිතේ ප්‍රමෝදය සතුට. නමුත් සතුට ඇති වෙන විදියට මේ දේවල් කරන්න දන්නේ නැති වුනහම තමයි ඒගොල්ලන්ට පව් රැස් වෙන්නේ. ඉතින් මිනිස්සු මේ ලෝකේ හම්බ කරන්න ඕන මොකද්ද? පින. හම්බ කරන්න ඕන පින. මොකද පිනෙන් ජීවත් වෙන්න පුළුවන් මිනිස්සුෙකුට කුසගින්නේ හරි. පින තියෙනවා නම් කුසගින්නේ හරි ජීවත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. පින නැත්තම් භවෝග සම්පත් කොච්චර තිබ්බත් ඒ මනුස්සයට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ ලෝකේ ඉන්න සිය දිවි හානි කරගන්න විශාල ප්‍රමාණයක්. ඇයි ඒ සිය දිවි හානි කරගන්නේ? පින නැති නිසා. මම දන්න කෙනෙක් හිටියා, හොඳ මැණික් මුදලාලි කෙනෙක්, කෝටි ගණනක මැණිකුත් දාලා සේප්පුවේ තමන්ගේ මල ගෙදර කරන්න කියලාත් කෝටි ගණනක් වේදම් කළා. මේ තැම්පත් කළා ඒ වර්ෂය සිය දිවි හානි කර ගන්නවා. එතකොට ධන සම්පත් වලට මිනිස්සයව නිවන්න පුළුවන් වෙලා තියෙනවද? නැහැ. එක්ක අනුන් අසනෝ, එක්ක තමන් නැසෙනෝ. ඒ ඇයි? පින නැති නිසා. ඒ නිසා පින තියෙන්න ඕන. පින කියන්නේ තමන්ට මතක් කරද්දි සතුටක් දැනෙන මතකයට. මතක් කරද්දි සතුටක් දැනෙන මතකයට කියනෝ පින කියලා. අනේ මට ඒක මතක් කරනකොට මට හරි සන්තෝසයි. ඒක මම මේ වගේ පින්කමක් කළා කියලා මගේ හිත නිතරම මම හොඳ දෙයක් කළා, ඵලදායී දෙයක් කළා කියලා මතක් කරනවා. එතකොට යමක් කරපු දෙයක් මතක් වෙනකොට දුක ඇති වෙනවනේ. ඒක සිද්ධ වෙන්නේ ඒකේ පවා. ඒ නිසා මතක් කළාම සතුටක් ඇති වෙන දෙයක්ම කරන්න අමතක නොකරන්න. ඒක තමයි පින. නිවන මතක් කරගන්නත් පුළුවන්කම තියෙනවා. හැබැයි නිවන් දැකලා තියෙන්න ඕන නිවන මතක් කරගන්න. නැත්තම් අපි කියනවා නිවන අරමුණු කරගන්නවා කියලා. නැත්තම් නිවනට සමවදිනවා කියලා. එහෙම නැත්තම් මාර්ගඵල සමාධිය වඩනවා කියලා කියනවා. දැන් මාර්ගඵල සමාධිය අවබෝධ කරගත්ත අයට මාර්ගඵල සමාධිය වඩන්න පුළුවන්. ආත්ම දෘෂ්ටියෙන් තොරව, ධර්මයේ පිළිබඳව විචිකිච්ඡාවෙන් තොරව, අර නොයෙකුත් තැන්වල සිත රඳවන සීලබ්බත පරාමාස ගුණයෙන් තොරව විවෘතව හැම දෙෙම දකින්න, දැනුණට දකින්න, දැනෙනව පමණයි යා දකින්න හැම දෙෙම. ඈ කවුරු හරි කෙනෙක් තමන්ට බැන්නත්, චෝදනා කළත්, නිඳා පහස කළත්, ලාභාලාභ කළත් ඒක දිහා විවෘතව බලනවා. විවෘතව බලනතර අන්තයකට නොවැටි නොයලි ඒ මනස ක්‍රියාත්මක වෙනවා. එතන තමන්ට මානසික සහනය කියන එක ඇති වෙනවා, සුවතාවේ ඇති වෙනවා. එතකොට අධ්‍යාත්මය තුලත් Tamanට පුජ්‍යලත්වයෙන් තොරව තමන්ගේ මනස දිහා බලනකොට කිසිම සිතුවිල්ලක් කිසිම චේතනාවක් මම අල්ල ගන්න ඕනේ, මේව නිකන් පාරේ දුවගෙන යන වාහන වගේ වැනි කියලා අත්හරින්න පුළුවන්. ගඟක ගහගෙන යන ජලය වගේ. අපි දා ගංගිවුරක ඉන්න කෙනෙක් දකිනවා ගඟේ පොල්ලෙලි, පොල් අතු, කොටා, පී කැබිලි, ප්ලාස්ටික් කැලි ඔය ගහගෙන යනවා. අපි එකක්වත් ඔය අත දාලා ගන්න යන්නේ නැහැ, බලාගෙන ඉන්නවා. ඒ වගේ බලාගෙන ඉන්න පුළුවන් ලොකු අතහැරීමකින්. ඒක උදාහරණයක්. ලොකු අතහැරීමකින් බලාගෙන ඉන්න පුළුවන් මොනවද? ඕනම දෙයක්. මේ පැත්තෙන් මෙහෙම නින්දා අපහසාරය මෙහෙම හිතනවත් හොඳයි. මනුෂ්‍යන්ට දෙන හිතන්න බුද්ධියක් ඕන විදිහක හිතපු දෙයක්. එතකොට හරය මෙහෙම හිතනවා ඇති. ආ හිතපු දෙයක්. මෙයා මෙහෙම වෙන්නේ නැති. ඒක තමයි ලෝක ස්වභාවය. අරය සැප විඳිනවා. ඒක එයාගේ පින. අරය දුක් විඳිනවා. ඒක එයාගේ පව. ඒක එයාගේ නොඋත්සාහය. අර දරුවා මෙහෙමයි. ඒක එයාගේ වාසනා ගුණය. එයත් මෙතෙන්ට එයි. එහෙම නැත්නම් මෙයා මෙහෙමයි. ඒක එයාගේ ගුණය. මේ මම මෙතන. ඒ මගේ ගුණය. දෙවතනි බැලුවාම ඉස්සෙල්ලාම ඇති වෙන අවශ්‍ය කරන වඩාත්ම වැදගත්ම ධනය වන ඒ මානසික ධනය කියන එක තමයි ඇති වෙනවා. ඒ දැක්මින් ඒ මානසික සුවතාවයෙන් එයා ක්‍රියා කරන ධන කටයුතු නිර්වෘත්ව සාර්ථකව කරන්න පුළුවන් කම නෙමෙයි. මානසික වේදනාව විඳින්න ඕනේ. ඈ නේද? මානසික වේදනා මානසික පීඩාව විඳින්න අවශ්‍ය කරන්නේ නැහැ. දැන් ඔය සමහර අය පොඩි දේවල් නැති නැහැයි කියලා මේ ලොකු දේවල් කියනවා. දැන් එක අම්ම කෙනෙකුට දරුවෙක් චෝදනා කරනවා. අම්මා මොනවද මට දීලා තියෙන්නේ? අර නොගේ කොට ගෙදරයි අර පරණ BMW එකයිනේ මට දුන්නේ කියනවා. දැන් නොගේ කොට අක්කර භාගයක විතර ගියයි පරණ BMW එකයි හම්බෙලා දෙන්නේ. මට දීලා තියෙන්නේ මොනවද? දෙන්නේ ඒක තමයි ප්‍රශ්නේ. එයාට අලුත් බෙන්ස් එකක් හම්බුනේ BMW එකක් හම්බෙච්ච නැති එක. දැන් බලන්න මේ මොනවද එතන තියෙන්නේ? ඒ තමයි තමන්ගේ ආත්ම අවබෝධය නැති අය. වැඩි නෙමෙයි ඉතින් අම්මා තාත්ත දුන්නේ මොනවද හරේ මේ කියලා ඉතින් බලන්න යන්න ඕනේ. ඉතින් කන්නාඩි ඉස්සරහට ගියාමනේ ඔක්කොම පේනවනේ දීපේව කියලා කල්පනා කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ඉස්සල්ලම පින්නතුනේ මේ සමාජය තුල සෑහීම කියන එක ඇති කරගන්න බැරි මිනිස්සේ කොච්චර දියුණු වුණත් දුප්පතේද නැද්ද? දුප්පතේ. මේ රට ස්වභාවිකවම පෝසත්. ගහක් යට හිටියත් එයා පෝසත්. අමුඩයක් ගහන් ගහක් යට හිටියන පෝසත් මිනිස්සේ පෝසත් කියලා හිතන්න තේරෙන්නේ නැහැ. දුක් විඳින්නේ මොකටද? සැප හොයලා. මන්නම් සැප හොයන්නේ නැහැ නේ පින්නතුනේ. සැප හොයන්නේ නැති නිසා සැප විඳිනවා. සැප හොයන මිනිස්සු බලන්න එළියට බහලා අවකාශට කිවිච්චෙනවා. මම සැප හොයන්නේ නැහැ. සැප හොයන්නේ නැති නිසා සැප විඳිනවා. සැප හොයන කට්ටිය දුක් විඳිනවා. ඇයි දුක් විඳින්නේ? සැප හොයා. ඒ නිසා සැප හොයන්න එපා. මං හොයන්නේ නැන්නේ ප්‍රශංසාව. එනිසා අවුරුද්දට අරයක් තරහ වෙයි, මෙයක් තරහ වෙයි කියලා කේක් ගෙඩි උස්සන් හැමදැනම දුවන්න ඕනේ. මොකටද ඔක දුවන්නේ? තරහ වෙයි, එයාගේ ප්‍රශංසාව දිනා ගන්න. අවසාන වෙන්නේ අයියෝ මේ මිනිහා ඇවිල්ලා අපිට කරදරයක් වෙලා ගියා කියලා සමහරලාට හිතනවත් ඇදේ. ඉතින් ප්‍රශංසාව හොයන්න ඕනේ. මොකටද? ප්‍රශංසාව හොයන අයිටම තමයි ඉඳාව ලැබෙන්නේ. ප්‍රශංසාව හොයන්න එපා. ප්‍රශංසාව හොයන්න නැත්නම් එයාට නිඳාව ලැබෙන්නේ නැහැ. ප්‍රශංසාව නොසොයනෝ නම් එයා නිඳාවටත් ප්‍රශංසාවටත් අයිතිකාරයෙක් නෙමෙයි. නිඳා ප්‍රශංසයේ අසු නිඳාවෙන් ප්‍රශංසාවෙන් දෙකේම බුදුරජාණන් වහන්සේ දෙකෙම් පණ්ඩිතයා මිදිලා ඉන්නේ කියලා ධම්මපද ගාථාවක් තියෙනවනේ. ඒ දෙකම නොසලකා හරිනවා කියනවා. නසමින් යන්ති පණ්ඩිතා කියලා නේ. සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ දෙකම පිළිබඳව අවධානයක් නැහැ. පණිවරයා කියන්නේ එයාට, ආර්ය ශ්‍රාවකයා කියන්නේ එයාට. නරුවන්ගෙන්වත්, ඥාතින්ගෙන්වත්, ස්වාමියාගෙන්වත්, භාර්යාගෙන්වත් ඉන්දියා ප්‍රසංසාදයක බලාපොරොත්තු වෙයි අටියුතු කරන්නේ. මම බණ කියන්නේ ප්‍රසංසා බලාපොරොත්තු වෙන්නේ කවදාවත් නෑ. මන් ධර්මයේ කියන්නේ මගේ ආත්ම තෘප්තිය, තෘප්තියට මන් ධර්මයේ කියනවා. ඒකත් කියනව නෙමෙයි කියවෙනවා. ඒකත් කියනව නෙමෙයි කියවෙනවා. එතකොට මේකට නින්දාවට ප්‍රශංසාවට කිසි ප්‍රශ්නයක් නෙමෙයි. මොංගරන දෙයක් නෙමෙයි. කියවෙන බණක්. මම අරගෙන ඉන්නේ මොනෝම දෙයක්වත් මම දන්නේ නැහැ. මෙතෙන්ට වාඩි වුණාම මම මොනවා කියයිද කියලා මම දන්නේ නැහැ. හැමදාම ඇවිල්ලා පය දෙකම හතර තුනක් කියවනවද නැද්ද? ඒ වුණාට මම හත පහක දෙයක් දන්නේ නැහැ. නිකම්ම ඇවිල්ලා නිකම් වාඩි වෙන්නේ. ඒ දර්ශන වේදයේ අවදිය තමයි මේ දේශනා කරන්නේ ඔක්කොම. මතකය නෙමෙයි අවදි වෙන්නේ, දර්ශනය. මතකේනේ. මං ළඟ පොත් නෑ. පොත්වල තිබුණත් ඒව ගන්නෙත් නෑ. මොකද හේතුව ඒවට දීපු නිර්වචන ටිකක් සහ ඒකට අයිතිකාරයෝ ටිකක් ඉන්නෝනේ පොත්ගුල්ලෝ ටික. පොත්ගුල්ලෝ ඕක පොඩ්ඩක් වෙනස් කරපු ගමන් මට දොස් කියනවා. ඉතින් ඊට මීට වැඩිය හොඳයි ඒගොල්ලන්ට ඒ ටික තියාගන්න කියලා මම මගේම දගින දේ කියනවා. ලෝකේ කවදක හරි හොඳට ප්‍රකෘතිව තිබුණු දහමක් කවුරු හරි කෙනෙක් විකෘති කරනවා. ඊළඟ પરම්පරාවට හම්බෙනවා විකෘතිය. ඊට පස්සේ ඔවුන් විකෘතිය තමයි විශ්වාස කරන්නේ ප්‍රകൃතිය හැටියට. ඊට පස්සේ ආයි කාටවත් ඒක ප්‍රകൃති කරන්න පුළුවන්කමකුත් නෑ. මොකද හේතුව විකෘතිය ප්‍රകൃතියක් වෙලා, ඒ කියන්නේ මම හරි කියලා ඒක අරගෙන ඉවරයි. ලෝකේ ඉන්න හැම ආගමිකයෙක්ම තමන්ගේ ආගම ගන්නෙ හරි කියලා. ඒ තමයි මතවාදය, ඒ තමයි අඥානකම, ඒක තමයි මෝඩකම, ඒක තමයි අවිද්‍යාව. ආගම තමන් ළඟ තියෙන්නේ. අත්ථානං උපමක්කත්වා, තමන්ව උපමා කරගෙන, තමන්ව උපමා කරගෙන ජීවත් වීම කියන එක. සීලයකුත් තියෙන, තමන් උපමා කරගෙන සීලය පවත්වන සීලයක් තියෙන. තමන්ට තමන් භුක්ති විඳින්න අකමැති දෙයක් තමන් ලෝකෙට කරන්නේ නැහැ. තමන් භුක්ති විඳින්න අකමැති දෙයක් තමන් කරන්නේ. එතන තියෙනවා සීලයක්. එතන තියෙනවා ප්‍රකෝටි සීලයක්, අප්‍රමාණ සීලයක්. බුදු කෙනෙක් දේශනා කරේ අප්‍රමාණ සීලය. ප්‍රමාණවත් සීලයක් නෙමෙයි. එහෙම වෘතයක් නෙමෙයි. අප්‍රමාණ සීලය පවත්වන. එතකොට හැම විටම බලන්නේ ආත්ම සංවේදීව, ආත්ම සංවේදීව ආත්ම අවබෝධයෙන් බලන තැන කවදාවත් වරදක් නැහැ. එහෙම නැතුව කාට හරි හිරිහැරයක් කිරීම, පීඩාවක් කිරීම තමයි පාපේ බවට පත් වෙන්නේ. එතනින් අවදි වෙන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් අපේ මිනිස්සු මොකද කරන්නේ? දැන් මේ ලෝකේ තිබ්බට මේ දැන් සුරා මේරේ මජ්ජපමා දට්ටානා කියලා හාමුදුරුවරු කට කැඩෙනකන් කියනවා. බෞද්ධ ටික ඔය වැඩේ කරනවාද? දැන් අවුරුද්දෙන් ගිහිල්ලා බලන්නනේ මානවල පොලිමට සතකුම් ගණන් පොලිම් පවතින කොහොම ඉන්නේ අර දරිද්‍ර මෝඩ ජන කොටස. පොඩි පොඩි මේෂන් වැඩ කරන, පොඩි පොඩි රස්සාවල් කරන, පොඩි පොඩි ඔය ව්‍යාපාර කරගෙන ඉන්න පොඩි පොඩි දරිද්‍ර මෝඩ ජනතා කොටසක් ඉන්නවා. ඒ කොටස තමයි ඔය පෝලිම් වල දිගටම ඉන්නේ. හොඳට බලන්න ඕන අපි ඒගොල්ලෝ ඇඳලා පැළඳලා ඉන්න විදිහෙන් බැලුවහම පේනවා. ඇයි? මිනිස්සු කැමති උසස් වින්දනයක් ලබන්න. ඒක නුවණින් ලබන්න දන්නේ නැහැ. නුවණින් ලබන්න මඟ පෙන්වීමක් නැති නිසා වුන් ලබන්න උත්සාහ කරන එක ද්‍රව්‍යමය දෙයකින්. ද්‍රව්‍යමය දෙයකින් ලබන්න උත්සාහ කරන උසස් වින්දනය කියන එක. ඒ මනුස්සයට ටික වෙලාවක් යනකම් මෙලෝ සිහියක් නැතුව වාසය කරනවා. සිහිය නැතුව ඉන්න කාලේදී යාට දැනෙනවා මම ප්‍රශ්න වලින් තොරව ජීවත් වුණා කියලා. සිහියෙන් තොරව ජීවත් වෙනකොට තේරෙනවා ප්‍රශ්න වලින් තොරව ජීවත් වුණා කියලා. ඇත්ත වශයෙන්ම ධර්මයෙන් අපි මේ ධර්ම අවබෝධය කරගත්තාමත් වෙන්නේ ඕකම තමයි. සිහිය නැති වෙනවා. සම්මා සතිය කියලා කියන්නේ සිහිය නැති අවස්ථාව. ඔක කවුරු තේරුම් අරන් නැන්නේ කසිප්පු ගැහුවාම වෙන වැඩේම තමයි ධර්ම අවබෝධය කරගත්තාම වෙන්නේ. අරක මත නිසා, මත් වීම නිසා සිහිය නැතිවීම. මේක උපාදානයේ නැති නිසා, සිහිය උපාදානයේ නොකිරීම නිසා, සිහිය ස්පර්ශ නොකිරීම නිසා ඇතිවන සිහිය නැතිවීම. එතකොට හැමදෙස්සෙම ඩෝප් එක ගැහුවා වගේ ඉන්න පුළුවන්. එයා ඩෝප් එක ගැහුවොත් සාහනශීලීත්වයක් දෙන්නේ මිනිස්සයා දන්නේ නැහැ. බැනලා ගියක් දන්නේ නැහැ, ගහලා ගියක් දන්නේ නැහැ, බල්ලෙක් ඇවිල්ලා කටලෙව ගාලා ගියක් දන්නේත් නැහැ, සරම දිනවද දන්නේත් නැහැ, නැද්ද දන්නේත් නැහැ, කානුවේද ඉන්නේ කියලා දන්නේත් නැහැ, රජමාලිගාවකද ඉන්නේ කියලා දන්නේ සිහිය නැහැ. ඒක තමයි තත්ත්වය. ඒ වගේම තමයි මේ විරෝධ සංඥාවට පත් වුනහම සිහිය නැහැ. හැබැයි අරක මත් වෙලා මේක මත් නොවි. මේක හොඳ අවදියේ. නිරෝධ සංඥාවට ආවහම අර කිසි දෙයක් අර අටලෝ දහමින් එන ඔක්කොම දෙයක් ගන්නෙ නැහැ. දැන් ඔය හදාගෙන තියෙනවනේ නේද? කාලම් ගැහුවාම කාලකන්‍ය. භාගයක් ගැහුවාම භාග්‍යවන්තය. ඩෝක්කාරයන්ගේ කතා හොඳේ. බෝතලයක් ගැහුවාම බෝධිසත්වයලු. ඒ නිසා බෝතලයක් ගැහුවා වගේ. ඒ කියන්නේ කටට බල්ලෙක් ඇවිල්ලා චූ කරලා ගියත් දන්නේ නැති මට්ටමක්. ඒ කියන්නේ මෙලෝ කනේ කෝටු ගෑලි ගැහුවා දන්නේ නැහැ. බෝධිසත්වයා කියන්නේ යාටනේ කිසි ප්‍රතිචාරයක් නැහැ. ඈ සම්පූර්ණ මේ ඩවුන්. ඕන පාරක, ඕන තැනක, ඕන නින්දාව ප්‍රශංසාවකට, ඕන දෙයකට මූණ දෙන්න පුළුවන්. එතන හැකියාවක් තියෙන නිසා තමයි මිනිස්සු කියන්නේ බෝධිසත්වයා කියලා එතන. ඒ නිසා බෝධිසත්වයා කියන එකේ එතන එනොත් අදහස් කරලා තියෙනවා හැමදේම නොතකා නොපිළිගන්න ඕ තත්ත්වය තමයි පිළි නොගන්නා තත්ත්වය තමයි බෝධිසත්ව බලන ඩෝක්කාරය. මේක හරියට තේරුම් අරන් තියෙන පරිවර්තනේ උනේ නැති උනාට. ඉතින් මේ හරියට මේක තේරුම් අරගෙන අර කිව්වා වගේ හැම දෙයක්ම පිළිබඳව නොවැළීමෙන් බලන බුද්ධියට ආවා නම් අර හැම බෝධිසත්වය ඇතර මතු වෙනව නේද? ඒතකොට හැම තිස්සෙම බෝතලයක් ගැහුවා වගේ ඉන්න පුළුවන්. දැන් කිසි දෙයක් ගණන්කට නොගන්නා වූ තැන එයාට තේරෙන්නේ නැහැ. එයා මනසින් ගණන් හදන්නේ නැහැ මම මෙතනයි ඉන්නේ මෙතනයි ඉන්නේ කියලා. හැම දෙයක්ම පිළිගන්නේ අටලෝ දහමින් සැලෙන්නේ. ඉතින් මේ ධර්මය හරියට තේරුම් කරගත්තොත් අර අරවයින් ලැබෙන විකෘති ආස්වාදයට වඩා ප්‍රබර ආස්වාදයක් ලබන්නට පුළුවන් ධර්මයේ. ධර්මයේ තියෙන සැප විඳින්න. සමහර අය ඉන්නවා අයියෝ අර මිනිහා සැප විඳිනවා කියලා ඉරිසියා කරනවා. මේ බුද්ධ ආගමේ පෙන්නලා තියෙන සමහර අය මේ දුක් විඳින්න ඕන කියලා. ඔගොල්ලෝ උනා සන්තෝෂ වෙන්නේ හාමුදුරුවෝ සෙරප්පු නැතුව පාර යනකොට දැක්කහම නෙමෙයිද? ඔව් මේ අය නම් එහෙම නැතුව ඇති. මම නම් දකින්නේ මෝඩකමක් හැටියට. මොකද මම කාලයක් එහෙම කළා. ධර්මයේ තියෙන උප්පරිම සැපයෙන් ජීවත් වෙන්න, සතුටෙන් ජීවත් වෙන්න. මං අහන්නේ ඔබ දැනුත් සතුටෙන්ද ඉන්නේ කියලා, සැපෙන්ද ඉන්නේ කියලා. ඒ සැපය ලබා ගැනීම සඳහා තමයි අපි AC කරලා දෙන්නේ, ෆෑන් එකක් දාලා දෙන්නේ, පුටුවක් තියලා දෙන්නේ. ඊළඟට මානසිකවත් සැපෙන් විඳින්න. දැන් අපි අය සැපේ කියපු ගමම්ම හිතන්නේ සැප කියන්නේ කසිප්පු ගන්න එක, සැප කියන්නේ ක්ලබ් යන එක, සැප කියන්නේ කියලා සිගරට් බොන එක. සැප කියන්නේ බූරුව ගන්න එක. එහෙම නේද හිතන් ඉන්නේ? ඒතකොට සැප විඳින්න කියපු ගමන් හිතන්නේ හාමුදුරුවෝ මේ කියන්නේ අපිට බූරුව ගන්න කියලා. ඉතින් මට කරන්න දෙයක් නැහැ සමාජයේ සැප දුක මාරු කරගෙන ඉන්නවට. තේරුණානේ? සැප දුක මාරු කරගෙන තියෙන්නේ. බුදුහාමුදුරුවෝ තමයි නිමෙරෙදිම සැපේ පෙන්නේ. එතකොට මේ සැප විඳින. එහෙනම් ඔය හොරකම් කරන්න ඕන සැප විඳින. මං අහන්නේ හොරකම් කළොත් සැප විඳින්න පුළුවන්ද? බෑ. හොරකම් කළොත් සැප විඳින්න බෑ. ප්‍රාණඝාතය කළොත් සැප විඳින්න පුළුවන්ද? සැප විඳින්න බෑ. සැපේ අහිමි වෙනවා. කාම මිත්‍යාචාරයේ කියොත් සැප විඳින්න පුළුවන්ද? සැප විඳින්න බෑ. මානසික පීඩා ලබනවා. සුරාපානය කළොත් සැප විඳින්න බෑ. මානසික පීඩා වේදනාව. එහෙනම් සැප විඳින්න නම් මොකද කරන්න? පංච දුස්චරිතේ ඒක අයින් වෙන්න ඕන. පංච සුචරිතේ ක්‍රියා කරන්න ඕන. මේ සැප විඳින්න කිව්වහම දැන් කල්පනා කරන්න. මේ නියුණු සැපය කුසලෙහි පිනෙහි යෙදෙන තැන ඔබට සැප විඳින්නයි පුළුවන්. අනන සුඛය ඇතිවීම. අනවජ්‍ය සුඛය ඇතිවීම. සැප විඳීමට හේතු කාරණා. ඉතින් බුදුදහම අපිට දෙන්නලා තියෙන සැප විඳීම. සැප විඳීම. ඒ නිසා සැපේම ඔබ හොයාගෙන යන සැපේම හොයාගෙන යන්න යන්න පින්නතුනේ ඔබට තේරෙනවා මේ ලෝකේ තියෙන සැබෑම සැපේ මොකක්ද කියලා. අසහනට එනවා මේ නිවන් සැපයට. අල්ලාගත් තැන දුකකුත් අතහැරපු තැන සැනසෙල්ලකුත් තියෙනවා. ඒත් වැඩ කටයුතු කරද්දී නම් පවතිද්දී නම් ඔබ හරියට නිවැරදි ආකාරයේ සම්මුතියක ජීවත් වෙන්න ඕන. ඔබ අතහැරියට ලෝකේ අය අල්ලගන්න මේවා આવුත් එහෙම ඔබට පීඩා ඒගොල්ලෝ පමුණවන්න පුළුවන් නේද? දැන් ඔය ජීවිත බුද්ධිය තියාගන්නේ නැතුව දරුවන්ට දීපල ලිව්වහම ටික කාලයක් ගියාම අන්න ලේලි නොකඩුකම් කියන ඉතින් ඉන්න බැරි වෙනවා. ඊට පස්සේ ගෙදරින් යන්න සිද්ධ වෙනවා. එහෙම නැත්තම් බෑන අප්සට් ගෙදර ගොලා ඊට පස්සේ යන්න සිද්ධ වෙනවා. නමුත් ඒ භෞතික ක්‍රියාවලිය භෞතික ක්‍රියාවලියට කරනවා නම් ඒක හරියට පිරිසුදුව ඒ විදියට අවබෝධයෙන් කරන්න ඕන. මොකද තමන් අතහැරීම තුළ හිටියද අනිත් අය ඉන්නේ එතන නොවන නිසා අනිත් අයගෙන් ඇති වෙන පීඩාව තමන් වළක්වා ගන්න ඥානවන්ත වෙන්න ඕන. එතකොට අධ්‍යාත්මික සැනසෙල්ලයි බාහිර සැනසෙල්ලයි දෙකම එතන ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි නුවණ. ඒක තමයි අවබෝධය. ඒ හැම දෙයක්ම මානසික සුවතාවය වෙනුවෙන් තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා. මේ ලෝකේ කෙනෙක් කෙනෙකුට ආදරය නැහැ. හැමෝම තමන්ගේ සැපේ සුවය වෙනුවෙන් තමයි කැමති. තමන්ට සැපේ සුවය සහනය සලසා දෙනවා නම් ඒ වෙනුවට අනිත් කෙනාට ප්‍රතික්‍රියාවලියක් කරනව ඇරෙන්නට තවත් කෙනෙකුට තවත් කෙනෙක් ආදරය නෑ. ඒක තමයි ලෝකයේ ස්වභාවය. ඔබ පිළිගන්න තැනට එන්න ඕන. තමන්ට තව කෙනෙක් කැමති නම් ඒ කැමති වෙන්නටත් හේතුව එයාගේ හොඳකම නෙමෙයි, ඒ තැනත්තාගේ මොනවා හරි තියෙන හොඳකම. අපි ගහක් ළඟට යන්නේ ගහේ කොළ තිබුණු නිසා, හෙවණ වැටිලා තිබුණු නිසා. අපි ගහ ළඟට යන්නේ ගහේ පළතුරු තිබුණු නිසා, මල් තිබුණු නිසා. නැත්තම් ගහ ළඟට යයිද? යන්නේ නැහැ. ඒ නිසා කෙනෙක් කෙනෙකුට මේ ලෝකේ එහෙම දක්වීමක් නැහැ. ඒ නිසා තමා තුළ හරියට කොළ තියෙන්න ඕන, ගිඩි තියෙන්න ඕන, මල් තියෙන්න ඕන. තමා තුළ පූර්ණත්වය තියෙන්නම ඕන. එහෙම නැත්තම් කියලා මේ අනේ අපිව ගණන් ගන්න, අපි දිහා බලන්නේ එහෙම කියලා පස්සේ සලකනවා. ඒක නෙවෙයි, ඒක තමයි තමන්ගේ පූර්ණත්වයේ තියෙනවා. තමන්ගේ බුද්ධිමත්කම තියෙනවා, තමන්ගේ ඥානවන්තකම තියෙනවා. ඒකයි වැදගත්කම තියෙන්නේ. නිසා තමන් පෝසත් වෙනවා. තමන් දුක් නොවිඳන කෙනෙක් බවට පත් වෙනවා. දුක් නොවිඳින කෙනෙක් කියන්නේ කාන්තෙන් සැපෙන් ජීවත් වෙන කෙනෙක්. සැපෙන් ජීවත් වන්න නම් පංච උපාදානස්කන්ධය බැහැර කරන්න ඕන. පංච ඉන්ද්‍රියන් බැහැර කරන්න ඕන. ඊළඟට ආයි සායනාත් එතකොට අපි ගන්න ඕන මොකද්ද කියලා. ගන්න ඔබටම සදාතනික අයිතිදිය. ගන්න ඔබටම සදාතනික අයිතිදිය. මොකද ඔබට අයිතිදිය සදාතනික. ගත්තද? ගත්තද? නිවන ගත්තද? ගන්න ඔබට සදාතනික අයිති දෙය. නිවන නම් ඔබ ඒක ගත්තාද? ලබා ගත්තාද? ගත්තද? උත්සාහ කරනවා. කොහොමද ඒ උත්සාහය කරන්නේ? ඔය උත්සාහය ගන්න පුළුවන් කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝමනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන මෙන්න මේ අවස්ථා හතරෙන් ඒ උත්සාහය ගන්න පුළුවන්. නිවන ගන්න උත්සාහ කරන්නේ කාගේ ගෙදරටද? මගේ ගෙදරට. නිවන කවදාවත් ඔය මම කියන ඒ මමත්වයේ කියන බූරුව ඉන්නකම් අර නිවන කියන සිංහයා එන්නේ නැහැ. ඒ සිංහයා ආවොත් අනිවාර්යෙන් ওই මමත්වයේ කියන බූරුව කනවා අපාකම්. දෙන්නාද? නිවහනේ නැමෙති සිංහයා ආවොත් අනිවාර්යෙන් ওই මමත්වයේ කියන බූරුව අපාකම්. ඉන්න හම්බෙන්නේ නැහැ. මමත්වේ කියන්නේ දැන් මෝඩ සත්තු සලකනකොට ඔය කියන්නේ බුරුව කියලා නේ. හැබැයි ඉතින් පව් මොකද ඒ සතා දෙවියෙක් හැටියට අදහන්න ඕන. මොකද මිනිස්සයාට වඩාත්ම උපකාරක සත්වයාට කියන බුරුව කියලා. ඊට පස්සේ මෝඩ මිනිස්සයාටත් කියන්නේ බුරුව කියලා. එතකොට මේ ලෝකේ සත පහක උදව්වක් නැති දැක්කතන දුටුතන හපාකන එකට කියන සිංහයා කියලා. එතකොට දැවැන්ත ජේෂ්ඨ මිනිසුන්ටත් කියනවා සිංහ කියලා. එතකොට මේ ලෝකෙ අගයන්නේ තමන්ට සේවය කරන අය නෙවෙයි, තමම හපා කන අය. මන් දන්නේ ඇයි කියලා නේද? නමුත් අර කොහොම හරි කියන මෝඩකම කියන එක තියෙන එක, ඒ බර අදින ගතිය කියන එක බූරුවගෙන් තේරුම් අරගෙන ඒ බූරුව ඉවත් වෙන්න ඕන. බූරුවෙන් දාගෙන ඉන්නේ හැමෝම බූරුවෙක් ඉස්සරහට දාගෙන ඉන්නේ. ඒ තමයි මමත්වය. ඇයි බූරුව තියාගෙන ඉන්නේ? බර අදින්න, බාණ්ඩ එහාට මෙහාට ගෙනියන්න තමයි බූරුව තියෙන්නේ. තව එකක් තියෙනවා, තව ගෙවල් වල තියෙන බූරුවෙකුත් ඉන්නවා. අර උඩට නගින්න. ඒකට කියන්නේ බූරුව කියලා. තමන් උහුලගෙන ඉන්න එක එකට කියන්නේ බූරුව කියලා. තමන්ට උදව් කරනවා නම් එයාට කියන්නේ බූරුව කියලා. ලෝකේ හරි බුදුමයි, ඔක්කොම අනිත් පැත්ත තියෙන්නේ නේද? ඒකට බූරුව කියලා නෙමෙයි, ඒවට කියන්න ඕනේ දෙවියන් කියලා. දෙවියන් කියලා උදව් කරනකොට ඒකට කියන්නේ දෙවියන් කියලා. හොඳයි, කමන්නේ. මේ එහෙමනම් අපි එහෙමනම් ඒ විදිහේ ආදර්ශයක් ගත්තොත් අපිත් අපේ ළඟ මේ උහුලගෙන ඉන්න මේ ස්වභාවයට මමත්වයට අපි කියමු මොකද? බූරුව කියලා කියමු. ලෝකේ වහර ඇවිල්ලා තියෙන එහෙමනම් අපි ඒකට ඒක උහුලගෙන ඉන්නවට අපි කියමු බූරුව කියලා කියමු. එතකොට මේ බූරුවාව අයින් කරන්න ඕනේ. ඇයි ඔබ යමක් උසුලාගෙන ඉන්නේ? ඇයි ඔබ යමක් උසුලාගෙන ඉන්නේ? මේකට කියන්න පින්නතුනි, මිරිඟු ධර්මය. මිරිඟුව පස්සේ දුවනවා. මිරිඟුව උසුලාගෙන එයා දරාගෙන මිරිඟුවට ඇලුම් කරගෙන මේ මිරිඟුවෙන් පිපාසය නිවා ගැනීම සඳහා මිරිඟුව පස්සේ මුවා දුවනවා. ඒකම තමයි මේ මිනිස්යාගේ උසුලා ගැනීම දරා ගැනීමත් ඒකමයි. මට මේ තුලින් නිවන ලැබේවි, සහනය ලැබේවි. මේ ලෝකේ හැම මිනිස්සෙක්ම හොයන්නේ සහනය, නැත්තම් පිපාසය නිවා ගැනීම කියන එක හොයන්නේ. කොහෙද දුවනවා මේක උසුලගෙන දකින්නවා යමක්, මිරිඟු ජලය වාගේ දෙයක් දකින්නවා, ඒක පස්සේ දුවනවා. මේ සමාජයේ මිනිස්සු සැපයි වාගේ කියලා යම් යම් දේවල් බල පේනවා, ඒක පස්සේ දුවනවා. සැපයි වාගේ පේනවා, ඒක පස්සේ දුවනවා. ජලය වාගේ පේනවා, මුවා ඒක පස්සේ දුවනවා. හම්බ වෙයිද? නෑ, හැම දෙයක්ම වාගේ පමණයි. සැපයි වාගේ පමණයි, දියුණුව වාගේ පමණයි, සාර්ථකත්වය වාගේ පමණයි. සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා. මේ එක නෙමෙයිද පැහැදිලි කරන්නේ? සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා. ඒක මේ පැහැදිලි කරන්නේ නැහැ. මොන සංස්කාරයේද හාමුදුරු ඇගෙව්වේ? තප්පරේක අසුරු සැනක දෙයක ඇගෙීමක් තිබ්බද මේ සංස්කාර ලෝකේ? තිබ්බේ නැහැ. ඉතින් මේ බුදු වදන නෙමෙයිද? මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ පවිත්‍ර වූ පිරිසිදු වූ ප්‍රත්‍යක්ෂ වූ වචනයයි. ඒකාන්තයෙන් මේ වචනයෙන් ඔබට ධර්ම අවබෝධය කරගැනීමේ හැකියාව තියෙනවා. නිවන් අවබෝධයේ පිණිස ඒකාන්තේ නැසිය යුතු ධර්මය මෙයයි. මේ ධර්මය සත් දිනක්, මාස තුනක්, අවුරුද්දක්, අවුරුදු හතක් වගේ අනිවාර්යෙන් කැපවීමකින් අහන කෙනෙක් දකින්නවම තමයි. ඒකාන්ත වශයෙන් නැත්නම් ජීවිත කාලෙම හරි කැප කරගෙන තමන් අහන්න ඕන ඒ අවබෝධය ඇති වෙන තුරු. තමන් ළඟ තියෙන අර ගොඩ ගහගත්ත මල්ල අනිවාර්යෙන් එළියට දාන්න ඕන. සියල්ල අනිත්‍යයි කියලා දකින්න ඇති තැන ධර්ම අවබෝධය නැහැ. ඒ කියන්නේ මම එක්ක ඉන්නවා මේ දේ මට තියෙන්න ඕන. මනස කොච්චර බැඳෙනවද? මේ මම එක්ක ඉන්නවා, මේ මගේ බාණ්ඩ, දරුවෝ, පුජ්‍යලයෝ, කෙනා කියලා බැඳෙනවද නැද්ද? ඒ සියල්ලම අවිජ්ජා පත්‍ය සංඛාර. හේතුව මොකක් හරි වෙන්න පුළුවන්. අනුන්ගේ යහපත වෙනුවෙන් බැඳීමක් හරි, තමන්ගේ යහපත වෙනුවෙන් බැඳීමක් හරි, මොකක් හරි එකක් වෙන්න පුළුවන්. සත්‍ය අවබෝධයේ තියෙන්න ඕන. අසත්‍ය තුළ ජීවත් වුණත් සත්‍ය අවබෝධයේ තියෙන්න ඕන. දැන් මේ වචන කියන්නේ හැම වචනයක්ම අසත්‍යයක්. කිසිම ඇත්තක් මේ කිසිම වචනයක නැහැ. මට කියන්නේ ඇත්ත වචනේ. ඇත්ත එක වචනයක් කියන ලෝකේ. මොකද ඇත්ත වචනේ? මිනිහා, ගැහැණිය, ගෘහය, ගස, කාරක, ඔය ඇත්තද? ඇඳපු චිත්‍රයට දීපු නම දෙන්නනේ. ඇඳපු චිත්‍රයට දීපු නම. ඔය ඕනම එකක් කෑලිවෙන් කරපු ගම ගෘහය නෑ, කාරක නෑ, මිනිහ නෑ, රසක් නෑ, දෙයියෙක් නෑ, බ්‍රහ්මයෙක් නෑ, මමෙක් නෑ, අම්මෙක්, තාත්තෙක්, සතෙක්, සිව්පාවෙක්, මොකෙක්වත් නෑ. ඉන්නවා සම්මුතිය. මමෙකුත් ඉන්නවා, ගේකුත් තියෙනවා, කාරයකුත් තියෙනවා, තිරිසන් සත්තු ඉන්නවා, දෙයියෝ ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා. ඇඳගත්තද? ශක්ති ස්වභාවයක් තියෙනවා. ඇඳගත්තද? සම්බ සංඛාරේසු අනිච්ච සංඥා, සියලු සංස්කාරකයන් කෙරෙහි අනිත්‍ය සංඥාව කඩන. ඔයත් අනිත්‍ය සංඥාව දන්නවද? ඔය ඉන්නේ අනිත්‍ය සංඥාවේද? ඔබ ඉන්නේ දැන් අනිත්‍ය සංඥාවේ නම් ඔබේ සංඥාව මොකක්වත්ම නැති වෙන්න ඕනේ. මොනවා හරි තියෙනවා නම් ඒ කුමකටද ඉන්නේ? නිත්‍ය සංඥාව. අනිත්‍ය කෙනෙකුට බැරිද නිත්‍ය කරගන්න? අනිත්‍ය බැරිද කෙනෙකුට නිත්‍ය කරගන්න? ඉතාම හොඳට පුළුවන්. ශ්‍රී ලාංකික බෞද්ධයෝ බෞතරය අනිත්‍ය බොහෝම ලස්සනට නිත්‍ය කරගෙන හමාරයි. අත්හරින්න බැරි විදියට ඒ අනිත්‍ය නිත්‍ය කොට, සදාතනික කොට තවත් අපේ අනිත්‍ය නිත්‍ය කරගත්ත හාමුදුරු සෙට් එක එකතු වෙලා කට්ටිය දෙනවද නැද්ද? ඕම යවදාම අනිත්‍ය නිත්‍ය කරලා දෙනවා. ඔකෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලොත් අනිත්‍ය නිත්‍ය කරගෙන අනිත් අයත් නිත්‍ය කරගන්න කියලා කියන මේක තමයි ඇත්ත. ඒක තමයි සිද්ධ වෙච්ච ලොකුම වරද. නිවන් දකින්න බැරි හේතුව අනිත්‍යතාවයේ සදාතනිකයි කියලා හිතේ. අනිත්‍යතාවයේ සදාතනිකද නැද්ද? අනිත්‍යතාවයේ සදාතනිකද නැද්ද? අනිත්‍ය සදාතනිකයි. අනිත්‍ය කියන්නේ මොකක්ද? කැඩෙනවා විඳිනවා. පින්නතුනේ අනිත්‍ය කියන්නේ අනිත්‍ය කියා දෙයක් ලොව නැති බව. ඒක පිළිගන්න බැරිද? ඒක පිළිගන්න බැරි නම් එයා අනිත්‍ය පිළිගත්ත කෙනෙක් නෙමෙයි. අනිත්‍ය අවබෝධ කරගන්න කෙනෙක් නෙමෙයි. අනිත්‍ය කියා යනු අනිත්‍ය කියා දෙයක් ලොව නැති බව. අනිත්‍ය කියලා දෙයක් ලොව නැති බවක තමයි අනිත්‍ය කියන්නේ. ඒක තේරුම් ගත්තේ නැත්නම් හරියට තේරුම් ගන්න විදර්ශනාවේ අනිත්‍ය anu අනිත්‍ය කියා දෙයක් ලෝ නැති බව. ඒක තේරුම් ගන්න තේරුන්නේ නැහැ ගොඩක් දෙනෙක්. මොනවාට තේරෙන මොනෝලින්ම තේරෙන වැඩි තේරුන්නේ නැහැ කියලා. ඒක විදර්ශනා කරන්න, තවම්ම තේරුම් කරගන්න, තමා තුළින් ඒක මතු කරගන්න, අවබෝධ කරගන්න. හොඳට හොඳට හරි පැටි ගහයිලා කන්දක් නැගෙන මිනිස්සෙක්ගේ වීරියක් අරගෙන නැගගෙන යන ඔය කන්ද මුදුනට ඔක තේරුම් ගන්න. අනිත්‍ය යනු මම කියුවේ අනිත්‍ය කියන්නේ කොහොමද කියලානේ. අනිත්‍ය යනු අනිත්‍ය කියලා දෙයක් ලොව නැති බවයි. අනිත්‍ය කියලා දෙයක් ලෝකේ තියෙන තාක්කල් අපිට අනිත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. අනිත්‍ය අත්හරින්න තුරුම අපිට අනිත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. අනිත්‍ය අත්හරින්න ඕන. යංකෝ බික්ඛු අනිච්චා තතරතේ චන්දෝ පහතබ්බෝධ. යමක් අනිත්‍ය නම් අනිත්‍ය අත්හරින්න. අනිත්‍ය අත්හරින්න. අනිත්‍ය අල්ලගන්න එපා. දැන් මොලේ ওই විදියට හුරු කරලා තිබ්බද? වඩලා තිබ්බද? එහෙම පුරුදු කරලා තිබ්බේ නැහැ. අපිට කිව්වේ අනිත්‍ය අල්ලගන්න. මේක ඇට තියෙනවා, ඇට අල්ලගන්න. මේක නහර තියෙනවා, නහර අල්ලගන්න. මේ ශරීරේ මස් තියෙනවා, මස් අල්ලගන්න. එහෙමද? ඒ නැත්තම් මේක කුණු වෙනවා, ඒ කුණු වෙච්ච එක අල්ලගන්න. ඒක ඔළුවේ තියාගෙන ඉන්න. බුදුම වැඩක් කරන්නේ මේ තියෙන සුගතියක් නැති කරන මේ කට්ටිය උතු වෙලා ඒ පිළිකුලෙන් කලකිරුණු මනසෙන් මිය ගියොත් එහෙම කෙලින්ම අසුචි වලක වන්නේ. ප්‍රබුද්ධ ප්‍රසන්න දිව්‍යමය මනසක් තිබුණොත් දිව්‍ය ලෝකයේ කියන්නේ. මනුෂ්‍යත්වයකට උදාහර කරන මනසක් තිබුණොත් මනුෂ්‍යෙක් වෙනවා. ඊටාම කලකිරුණු බලන්න මේ ලෝකයේ මේ මේ මේ ඍණාත්මක දහම ලැබුණු නිසා වැඩියෙන්ම දුෂ්ට කුඩු කේඩු මහා ජරා ගති තියෙන සමහර වෙලාවට හාමුදුරුවන්ට. එයිනේ. දැන් මේ කට්ටිය ඔක්කොම පොඩ පොඩ hina වෙයි ඔලුව වරනේ මේක ඇත්තක් තියනවා කියලා තීරිලා තියෙනවා කොහොමාරි. ඒ සම්පූර්ණ ඇත්ත. තේරෙන්නේ? ඒ ගිහිව අඩුයි. දැන් කෙනෙකුට සැනසෙල්ලක් හරි තියහමතක් දියුණුවක් හරි තියෙනවනම් ඒක දිහා වැඩිපුරම දත්මිටි කාල බලන්න මේ රටේ ස්වාමින් වහන්සේලා බලන්න කරන දේවල් වලින් හරි ද්වේෂ සාගතව හරි වෛරී සාගතව කරන දේවල් හරි අඥාන පියවර රහසක් තියලා පළවෙනි කාරණේ ඉඳලම මුල ඉඳලම මේ රට වරද්දගත් අපරාධේ තමයි පළවෙනිම කාරණේ තමයි මේ හාමුදුරුවෝ එක්කතු වෙලා මේ රටට නිදහස ලබා ගන්න. සටන් අපරාධේ මේක සුද්ධට තිබ්බන සුද්ධ ලස්සනට හදනු මේ රට. නේ? මේක දිව්‍ය ලෝකයක් කළා. දැවත ආයි සුද්ධ ගෙන්න ගන්න ක්‍රමයක් නැතුව මම මේ කල්පනා කර දෙරෙන්නේ. මේක මේ සුද්ධට දුන්නා නම් හොඳයි කියලා. ඇත්ත වශයෙන් බලන්න අපි දැන් ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ගියාම අනේ සුද්ධගෙන් කිසි කරදරයක් නැහනේ. වික්ෂුන් වහන්සේලාට සාසනයේ ධර්මයට කිසිම කරදරයක්. මේක මන්නේ මේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියන අපරාධේ මේ නිදහස ලබා ගත්තේ මේක සුද්ධට තිබ්බනම් හරි කියලා. තේරෙන්නේ නැහැ මොඩයිනේ. මේ ඡන්ද දායකයෝ මොඩයි, ඉන්න පාලකයෝ ඊළඟට මොඩයි. බහුතරයේ රටේ මොඩයෝ ඉන්නේ. බහුතරයේ මොඩයි. කියන්නේ චින්තාමය ගුණයක් නැහැ. චින් පොඩ්ඩක් හිතන්න පුළුවන් අඩි 10ක් දුරින් හිතන්න පුළුවන් මොලයක් තියෙනවා තමන්ගේ ගෑණියවනොත් ගුරුසේවිකාවකට පිටරට. ගෑණියෙක් ගන්න දෙයනේ තවන්න තියාගන්නනේ. නසර බලන්න, ගෙදර වැඩ කරගන්න, ආදරෙන් සලකන්න, පෝෂණය කරන්න. ගෑණියෙක් ගන්න රටකට සතෙක් වගේ පටවන්න නෙමෙයිනේ. එහෙම දේවල් කරන පිරිමි ඉන්න රටක්. ඒ වගේම තමන්ගේ දරුවන්ට අවශ්‍ය කරන්නේ පළවෙනි කාරණේ ආදරය, සෙනෙහස, ගෞරවය, මේ මේ ඒ වගේ දේවල් කියලා කල්පනා කරලා තමන්ගේ දරුවන්ගේ ළඟින් ඉඳන් සත්කාර කරනවා මිසක් ඈ විනෝදෙට මේ දරුවට තාත්තට දාලා හරි කාට හරි දාලා යන ගෑනු ඉන්නවද? මොලයක් තියෙනවනේ අඩි 10ක්. ඈ එහෙව් මොලයක් නැහැ. එතකොට එහෙව් මොලයක් නැති අය චන්දේ පාවිච්චි කරයිද ඥානවන්තව? නෑ, ගොන් හරකෙකුටම තමයි ගිහිල්ලා ගහන්නේ කතරේ. ගහපු ගමන් ඉවරයි. රටම ඉවරයි. සුන්නද්දම ඉවරයි. මේ හිතන්න බුද්ධිය නැතිකම. ඥානාන්විතෝ යමක් කියන්න ගන්න නැතිකම තමයි තියෙන්නේ. මේක පළවෙනිම තියෙන්නේ හාමුදුරුවරුන්ට. ඊට පස්සේ තියෙන්නේ අනිත් අටේ. මේ සම්පූර්ණ මේ මනස ව්‍යාකූල වෙලා තියෙන්නේ ධහම නිවැරදිව ගත්තේ නැති නිසා. ඒ දාර්ශනිකත්වයේ ගත්තේ නැති නිසා. එනිසා තමන්ගේ සාර්ථකත්වය ගොඩනගා ගන්න අනිවාර්යෙන් තමන්ගේ ප්‍රබුද්ධ බුද්ධිය ඥානය කියන එක හරි වැදගත්. මම අහන්නේ ඔබ සාර්ථකද? ඔබ ගැන ඔබට සන්තෝෂයිද? එහෙමනම් ඔබ ධර්මය හරියට අරගෙන තියෙනවා. ඔබ අසාර්ථකද? ඔබ ධර්මය හරියට අරගෙන නැහැ. මාතුල දකින්නේ තේම මම සාර්ථක නම් මම ධර්මයේ හරියට අනුගමනය කරලා තියෙනවා. මම අසාර්ථක නම් මම එදිනේ තේරුම් කරගන්නේ මං ගත්ත ක්‍රියාමාර්ගයේ හරි නෑ, ඒකයි අසාර්ථක. ඥාතීන්ට ඕන විදියට, කාටවත් ඕන විදියට, එහෙම නැත්නම් අම්මා තාත්තා ගුරුවරයා කිව්වා කියලාවත් නෙමෙයි බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. තමන්ටම ප්‍රත්‍යක්ෂ වූ මාවතක තමන් ගමන් කරන්න. අවුරුදු 18න් 20න් මෙහා පුළුවන් හැමෝටම. ඈ තමන්ටම ප්‍රත්‍යක්ෂ වූ මාර්ගයක තමන් ගමන් කරන්න. තමන්ගේ අසාර්ථකත්වයේ අයිතිකාරයා තමාමයි. තමන්ගේ සාර්ථකත්වයේ අයිතිකාරයා තමාමයි. ඔබේ හිතේ චිත්ත පීඩාවට වැරදි කරුවා වෙන කෙනෙකු නොවේ ඔබමයි. ඔබට ඔබ තේරුම් ගන්න බැරි වේ. ගොඩක් ලාට ගම්ල ආර්යා මෙයා කියලා. ඔබේ මානසික පීඩාවට හේතු කාරකයා ඔබමයි. ඒ නිසා ඔබ එතන ඉඳලා ඔබේ මනස නිරෝල් කරගන්න. හොඳටම බලන්න බුදුහාමුදුරුව එපයි කියපු දෙයක් කරන්න යනකොටම තමයි ඔය පීඩාව තියෙන්නේ. ඈ හේමතෝ ජායති සෝකෝ, රතියා ජායති සෝකෝ, තණ්හාය ජායති සෝකෝ. ඔය නෙවෙයිද? හරි. එහෙනම් බැඳීමින් තොරව ඒගොල්ලෝ කියන්නේ අපිට බැඳෙන්න එපයි කියන එක නේ. රදවීමින් කියන්නේ බැඳෙන්න එපා කියන එක. එතකොට බැඳෙන එකේ තේරුම නේ. දරුවෝ හරි කියන්නේ එහෙම කළා ඕගොල්ලෝ අපිට බැඳෙන්න එපා කියන එක. ඇත්තටම බැඳෙන්න ඕනත් නැහැ. මොකටද බැඳෙන්නේ? ඒගොල්ලෝ දෙපයින් සාර්ථකත්වයෙන් ඔවුන්ගේ ජීවිත ගමන ඔවුන් ගමන් කරනවා නම් ඒ බැඳෙන්නේ බැඳෙන්න ඕනේ. තම තමන් කැමති ආකාරයට ක්‍රියාත්මක වෙනවා. ඒකෝට තමන් කැමති විදියට දරුවා හැඩගස්සන්න ගියාම තමන් දුක් විඳිනවා. ඈ තමන් කැමති විදියට අනිත් කෙනා හැඩගස්සන්න ගියාම තමන් දුක් විඳිනවා. ඒ නිසා කිසි විදියක හැඩගස්සන්න ඕනේ හැම කෙනෙකුටම හැම හැඩයකම ඉන්න පුළුවන්කම තියෙනවා. එච්චරයි. තමන් අත්වාදයක් හදාගෙන ඒක අනුන්ට ලබා දෙන්න උත්සාහ කරන්න ඕනේ. හැමෝම මේ ලෝකේ දෘෂ්ටි හදාගන්න ওই දෘෂ්ටි අනිත් අයට ලබා දෙන එක තමයි කරන්නේ. ආගම්ම තියෙන 800ක් විතර. ඒ ආගම් 800ම දෘෂ්ටි 800ක් හදනවා. හදලා උපදින මේ දෘෂ්ටියක් නැති පොඩි ළමයින්ට මෙහෙවරේ මෙන්න මේ ආගම මේකයි අපේ ආගම මේක බීපක්. කියලා පොවනවා. කෙවුවට පස්සේ අර දෘෂ්ටියෙන් ආරූඪ වෙලා නලලේ දොත් තියා ගන්න, ඔපින්ද කොට ගැටු ගහ කටු ගහ ගන්නවා, කොල් ගෙඩියලම් පෙරලෙනවා, තොප්පි දා ගන්නවා, තොප්පි ගලවනවා, රෙදි අඳිනවා, රෙදි ගලවනවා, ඔක්කොම කරනවා. දැන් අපිත් ඒවනේ මේ මේ මේ හිස බූගාලේ ඉන්නෙත් ඒකටම තමයි. අපිට දීපු ආගමික දෘෂ්ටිය. දැන් මේ මේක නැත්තම් පෙනී ඉන්නත් බෑ. දැන් මන් නම් හිස බූගාන්නේ ඒ නිසාම නෙවෙයි, හිස බූ ගෑම සනීපයි. නැත්තම් කොණ්ඩිරියා බවාගෙන ඉන්න පුළුවන්. මං කොණ්ඩේ වැගුණාම කොණ්ඩේ කහනවනේ. හිස බූ ගෑමම නිකන් අර ඔළුවට හුලං එහෙම වදිනකොට මොලෙකූල් වෙනවා. ඒ නිසා අපි කැමති ඒකට. දැන් අපි මේ ක්‍රමයේ ඒක යම් කිසි කෙනෙක් යම් ආකාරයකට ඒක කැමති නම් කමන්නේ නැහැ. ඒක බලපෑමක් පීඩනයක් නෙවෙයි නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් බුදුහාමුදුරු කොණ්ඩේ බඳලා හිටියේ. හරි පේන්නේ? හොඳයි අද කොණ්ඩේ බඳලා ආවොත් බණ කියන්න මෙතන. ඕගොල්ලෝ බාර ගන්නේද? ආපු අර කවුද? අර ගංජකාරයෙක් වගේ. කොණ්ඩෙත් බඳලා ඈ කියලා කියන්නේ. උදයන් හන්සේ හිස බාපු අවස්ථා තියෙනවා. සබාලා වැඩ ඉඳලා තියෙනවා. ඒ වුණාට ඒ කාලේ එච්චර හිස බාන්න අද වගේ තියෙන පහසුකම් ඒව මෙව උපවත්ම නැහනේ. ඒ නිසා යම් ප්‍රමාණයක් අඟල් දෙකක් වගේ වෙනකන් කොණ්ඩේ වවල මේ කටයුතු කළා. ඉතින් මේ මොකද හේතුව? ඒ කොණ්ඩේ නැතිකම පහසුවක් වුණ නිසා. ඉතින් බුදුහාමුදුරුව එහෙම හිටියලා අනිත් අයට ඉතින් කිව්වා ඕගොල්ලන්ට මේ විදියට ඉන්න කියලා. මොකද ආරම්භ වෙනත් ත්‍රිවිධ කියන්නේ කොණ්ඩේ වවාගෙන හිටියේ. ඕගොල්ලන්ට කොණ්ඩේ බූගත් බූගා ගත්තාම ඔව් පහසුවක් තියෙනවා කියලා. හැබැයි ඉතින් කොණ්ඩෙන් දෙමේ නිවන් දකින්න වෙනම දෙයක්. දර්ශනයේදී නිම දෙයක්. මේ මේ ධර්මයේ ඔස්සේ තමන් තේරුම් ගන්න, තමන්ගේ හිතෙහි ගැටලු ඇති කරවන තැන්, රිදුම් කන තැන්, වේදනා ඇති වෙන තැන්, ඒ තැන්ම පරීක්ෂාවට ලක් කරා. ඒ වෙයි මිදුනේ අපි එහෙමයි බිනුත්. දැන් මගේ කකුලේ වේදනාවක් දෙන තැනක් තිබුණොත් වම් කකුලේද දකුණු කකුලේද බලනවා. හරි හරි මෙන්න මගේ වම් කකුලේ. වම් කකුලේ කොයි හරියේද? ඈ අඩිය මැදද, මුලද, විලුඹේද, කොයි හරියේද මේ වේදනාව දෙන්නේ? ඊපස්සේ ඒක පේන්නේ නැති වෙනකොට අපි අරගෙන කකුල හොඳින් සෝදලා පවිත්‍ර කරලා බලනවා. බැලුවාම ඔන්න පේනවා පොඩි කළු පාටට ඇතුළේ පොඩි කටුවක් ඇනිලා උඩින් දැන් වැහිලා තියෙන්නේ. ඊපස්සේ අපි එතන හිමීන් සැරේ කටුලුගෙන් පාද. ඊපස්සේ ඒක අයින් කරනවා. ආන් මේ වගේ වෙනතුණු තමන්ගේ මනස පීඩාවක් ඇති වෙන තැනම තමන්ගේ මනසේ පරීක්ෂාවට ලක් කරන්න ඕන. එතන පිරිසුදු කරන්න ඕන. ඊළඟට ඒකට හේතුකාරක වෙන දේවල් අරගෙන ඉවරලා එළියට අරන් දාන්න ඕන. එතකොට ඉවරයි. දැන් මේ අවුරුදු කාලෙ කිට්ටු වෙනකොට මේ සංස්කෘතිය නිසා මොන තරම් පීඩනයක් තියෙනවද බලන්න. කවදාවත් ඇඳි නැහැ වගේ. කවදාවත් කෑවේ නැහැ වගේ. මං කියන්නේ හැමදාම අවුරුද්ද කියලා හිතාගෙන ලිපපත්තු කරා. හැමදාම අවුරුද්ද නේද කියලා හිතාන ලිවවතු. හැමදාම අවුරුද්ද වගේ අඳින්න. හැමදාම අවුරුද්ද වගේ අනිත් අයට අවශ්‍ය අවශ්‍ය වෙලාවල් වලදී හැකි අන්දමින් සහයෝගය දක්වන්න, සංග්‍රහ කරන්න. හැමදාම අවුරුද්ද වගේ ජීවත් වෙන්න. හැමදාම වෙසක් පොය වගේ සිල්වත් වන්න, ගුණවත් වන්න. ආයක දවසකට සීමා කරන්න ඕනේ. නමුත් ඉතින් පුරුද්දක් දුන්නහම නේ බලන්න ලෝකෙට කරන්න පුළුවන් සම්මතයට කරන්න පුළුවන් දේ කොච්චර ප්‍රබලයිද කියලා. ඒක ඒ විදිහට කෙරෙන එක හරි. නමුත් ඒකට දැඩි අවිද්‍යාසහගත ආසත්ත භාවයක් තියෙනවා නම් තමයි වැරද. ඒ සංස්කෘතිය කෙරෙන්න ඕන. ඉර අලුත් මටයක් ගමන් කරන්න නේද? එක්තරා සංදිස්ථානයක් ඉදින් දාගෙන තියෙනවා මේ රවුමේ වෙන්නේ මෙතන තමයි. ඉරේ මේ රවුමත් දුවලා ඉවර වෙලා පෘථිවි වටේ පෘථිවිය දුවලා ඉර වටේ රවුම ඉවර වෙලා ඊට පස්සේ ආයි පටන් ගන්න දවස. ඇඩින් නම් කරන එක හොඳයි. ආයි රවුම කිහිල්ලෙන්න. ඉතින් මේ රවුම අර විදියටමයි ආයි එන්නේ. ඒක වෙනසක් නෑ ජීවිතේ. වෙනසක් වෙන්නේ ඊළඟ රවුම එන්න කලින් මම වෙනස් වෙලා ඉන්න ඕන කියලා හිතාන. ඊළඟ රවුම කලින් වෙනස් වෙන්න ඕන මම. මගේ ළඟ තියෙන අවිද්‍යාව දුරු කරන්න. අපිට ගොඩාක් වෙලාවට කියන්නේ තණ්හාව, තෘෂ්ණාව, ආසාව නැති කරන්න කියලා. එච්චරමනේ අපිට ඇහින්නේ බනෝලේ. ඇයි අපි කතා කරන්නේ නැත්තේ? ඒකේ අනිත් පැත්ත. ගැටි, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය. ඒක දුරු කරනවත් එක්කම තව පැත්තකට ඇලීම. එතකොට දුප්පත්කමට ඇලෙන එක. අකාර්යක්ෂම භාවයට ඇලෙන එක. දැන් කාර්යක්ෂම භාවය දුරු කරනවා කියන්නේ මේගොල්ල අකාර්යක්ෂම වෙනවා. පෝසත්කමට නිගා කරලා දුප්පත් වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒකට දුප්පත්කමට ඇලෙනවා, පෝසත්කම නිගා කරනවා. ඒකට දුප්පත්කම ආගමේ කියලා හිතනවා. ලස්සනට නිග්‍රහ කරනවා. අවලස්සන දේවල් වලට ඇලෙනවා. ඉතින් ඍණාත්මක බුද්ධඝමී කියන එකේ වරදක් නෑනේ. පිරිසිදුකමට ලස්සනට නිග්‍රහ කරනවා. අපිරිසිදුකමට අපිලිවෙලට ඇලෙනවා. එතකොට ඍණාත්මකයි. අර බෝධිසත්වයාගේ ඉන්න අර නේද? ඒ බෝධිසත්වයාගේ ඉන්න දැන් ඔය දිත්තේ දිට්ට මත්තන් කතා ඔයා ප්‍රයය තේරුම් ගන්න දෙන මේ දැකලා ට පස්සේ ක්‍රියාත්මක වෙන වැඩක් හැටියට දැකලා ක්‍රියාත්මක වෙන දෙයක් නෙමෙයි දිත්තේ දිට්ට මත්තන් කියලා කියන්නේ දැකීමට කලින් ක්‍රියාත්මක වෙන දෙයක්. ඒක මං හිතන්නේ විශ්ය නැතුව ඇති තරම. දැකීම කියන එක ආරම්භ වෙන්නට කලින් ක්‍රියාත්මක වෙන දෙයක් තමයි දිත්තේ දිට්ට මත්තන් කියලා කියන්නේ. දැකලා ක්‍රියාත්මක වෙනකොට ඒකට දිත්තේ දිට්ට මත්තන් කියන්නේ. දැක්කයික උපාදානේ වෙලා සංස්කාර වෙලා අතීත අනාගත වර්තමාන ගිහිල්ලා පස්සේ ක්‍රියාත්මක වෙන වැඩ. එතකොට ඒකේ වෙන්න ඕන දේවල් ටික ඔක්කොම වෙලා අවසන්. මේ දිත්තේ දිට්ට මත්තන් කියලා කියන්නේ දැකීම කියන එක ආරම්භ වෙන්නට කලින් සිද්ධ වෙන ක්‍රියාවලියකට. ඒකත් අලුතෙන්ම මම හිතන්නේ පැහැදිලි කරා. මෙතෙක් දවසක් කියුනේ නැහැ කියලා හිතනවා නම් ඒකම තමයි පැහැදිලි කරේ. නමුත් වඩා හොඳට උන්න පැහැදිලි කරලා දුන්නා. නිට්ටේ දිට්ටමත්තන් යනු දැකීම කියන එක ආරම්භ වෙන්නට කලින් ක්‍රියාත්මක වෙන දෙයක්. අකාලිකත්වය තුළ දකින දෙයක්. කාලික වේගය කියන වචනයක් ඇතුළත සම්බන්ධ කළාට අකාලිකත්වය තුළ වේගයක් නැත. වේගය තියෙන්නේ කාලය තුළ. 60 කිලෝමීටර 100යි. මේ 100යි. කියන්නේ කාලයේ සමග වේගය. අකාලික තුළ වේගය නැත. බුදු කෙනෙකුගේ ඥානයට පුළුවන් අසුරු සැනකින් විශ්වයේ කෙළවරට ගිහිල්ලා ආයෙ මෙතෙන්ට එන්න. මටත් පුළුවන්. විශ්වයේ කෙළවරට ගිහිල්ලා මේ අසුරු සැනකින් ආයෙ මෙතෙන්ට එන්න පුළුවන්. කෙළවර කොතනද තියෙන්නේ? ආරම්භයේ තියෙන්නේ මෙතන, කෙලවර තියෙන්නේ මෙතන. ඒ නිසා මට අතුරුසරේ යන්නේ නැහැ. අතුරුසරණක් යන්නේ නැහැ මට ඒ කෙලවරට ගිහිල්ලා එන්නේ. ආරම්භයේ තියෙන්නේ මෙතන, කෙලවර තියෙන්නේ මෙතන. ඈ කෙනෙක් නැහැ. ආශ්චර්යයක් මේ ධර්මය, පුදුමයක් මේ ධර්මය, අද්භූත වූ දෙයක් ධර්මය. ලෞතුරා බුදු කෙනෙක් තනිව මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කළා කියන්නේ වන්දනා කරනවායි කියන්නේ පින්නතුනේ හැම තිස්සෙම වන්දනා කරගෙන ඉන්න තරමට මේක ගෞරවයට සහ වන්දනීයත්වයට පාත්‍ර වෙන දෙයක්. ඒ නිසා දවසට 84,000ක් වාර මම බුදුන් වදිනවා. ඈ කෝටි වාරයක් ප්‍රකෝටි වාරයක් දවසකට බුදුන් වදින. මොකද හේතුව මම වැඳගෙනම ඉන්නේ. හැමදෙස්සෙම වැඳගෙන ඉන්නේ. වෙන අය 7 පාරයි, 8 පාරයි, 10 පාරයි. මම කෝටි 100 වාරයක් වදිනවා දවසට. එතකොට ලෝකෙ වැඩිම බුද්ධ වන්දනාව කරන පුජ්‍යල ආගම අධහන පුජ්‍යල කවුද? මම. ධර්මයේ දැකපු අයත් එහෙමයි. ඒගොල්ලෝ නිතරම ඉන්නේ වැඳගෙනමයි ඉන්නේ. ඔන්න අරයා මෙච්චර ඇදහුව දවසට, මෙයා මෙච්චර ඇදහුව කියන කට්ටියට ඔන්න අභියෝගයක්. මං කෝටි වාරයක් දවසට ඊට වැඩි වාර ගන්න බුද්ධ වන්දනාවේ යෙදෙනවා. තප්පරයකට කෝටි 100 වාරයක් වන්දනා කරන්න පුළුවන්. දැන් අනිත් අය නම් නේද? ඒ දින තුන දවසර දෙපාරයි තුන් පාරයි බුදුමනේ. තප්පරේට කෝටි 100 වාරයක් වන්දනා කරනවා. මල් ටික ටික කඩලා නෙවෙයි පින්නතුනේ. මහා පෘථුවේ බන්දේසියක දාලා පූජා කරනවා. පුප්පම් වෙලා යත යථා ධම්මේ කියලා නෙමෙයි පෘථුවේ බන්දේසියක දාලා පූජා කරන වැඩේ කරයි. බුදුහාමුදුරන්ට එතකොට ඕන වෙලාවට ගෙඩි කඩා ගන්නත් පුළුවන්, මං කඩා ගන්නත් පුළුවන් නේ. කොටසක් කඩලා නෙමෙයි. ඒ නිසා මේ විශ්වයේම දායාද කළා නම් බුදු කෙනෙක් අපෙන් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ දේශනාව තුළින් අපි යමක් කරගනීවි, අපි සැපෙන් ඉන්නවනම් ඒ තමයි බුදුහාමුදුරන්ට කරන ගෞරවය. අපි සන්තෝෂයෙන් ඉන්නවනම් ඒක තමයි බුදුහාමුදුරන්ට කරන ගෞරවය. අපි ගැටලු නැතුව ඉන්නවනම් ඒක තමයි බුදුහාමුදුරන්ට කරන වන්දනාව. අපි සාර්ථකත්වය ලබනවනම් ඒක තමයි බුදුහාමුදුරන්ට කරන වන්දනාව. පළවෙනි එක තමයි තමන්ගේ සාර්ථකත්වය. දෙවෙනි කාරණේ තමයි අන් අයගේ සාර්ථකත්වයට, පරහිතකාමීත්වයට කටයුතු කිරීම. පළවෙනි කාරණේ තමන්ගේ සාර්ථකත්වය. අත්තාහි අත්තනෝ නාතෝ කියන්නේ පාරය නිසා, මෙයා නිසා, අර නිසා. ඒ තමන්ට හැකියාව තියෙන්න ඕන. උලෙත් පිළෙත් කොතනත් රජමාලිගෙත් ඉන්න පුළුවන්. දර්ශන අවබෝධය. ප්‍රශ්න කියලා දෙයක් ලෝකේ නැහැ. හදාගත්ත දේවල් තියෙන්නේ. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබ වහන්සේ නම් කියයි ඔහොම ඉඳගෙන ඔතන ඉන්න. අපි නිදන්නේ ප්‍රශ්න තියෙනවා. ඒදි මඩක් තිබුණනේ, මඩක් තිබුණ මේ අතේ සතේ නැතුව මේ පාරේ නිකන් බස් කුලිය නැතුව පාරේ වඩින කාලයක් තිබ්බා. බස් එකේ ඉඳලා ඇල්ලේ නැතුව නා වතුරු ගිරියේ ඉඳලා මෙතෙන්ට පයින් එන වාර තිබ්බා මම. නමුත් ඒ කාලෙත් මම ඉතින් සන්තෝෂයෙන් හිටියේ. ඒ කාලේ සන්තෝෂයෙන් හිටියේ. එතකොට නැති කාලේ සන්තෝෂයෙන් ඉන්න පුළුවන් නම් ඇති කාලේ සන්තෝෂ වෙන්න පුළුවන් නම් ඒක තමයි ආශ්චර්යාත්මක ධර්ම. ඒක ඉගෙන ගන්නේ නැතුව කාටවත් කොච්චර දියුණුවක් තිබුණත් වැඩක් නැහැ. මේ අවිද්‍යාසහගත මිනිස්සුන්ට උදව් උපකාර කළොත් එමේ මිනිස්සු තව අවිද්‍යාව වෙන්නේ, පෙළඹෙන්නේ, වැඩි වෙන්නේ. දැන් අපි ඩෝප් එක ගහන මිනිහෙකුට රුපියල් 5000ක් දීලා උත් ඒ මිනිහා ඩෝප් එකක් ගහලා බූරුවක් ගහලා එන්නේ. ඒ මිනිස්සුන්ට සලකන්න හොඳ නැහැ. එතකොට ධර්මානුකූල කෙනෙකුට උපකාරයක් කළාම එයා එකෙන් ධර්මයේ වෙනුවෙන් මේ දේ කැප කරලා ධර්මයේ විපදීමක් සඳහා උපකාරය. ඒ නිසා ධාර්මික කෙනෙකුටම උදව් කරන්නේ. ඒක තමයි මගේ චේතනාව. මගේ අදහස ඒකයි. කාට උනත් ධහමට උදව් කරනෝ ධර්මයේ දකින්න ධාර්මික බවට උදව් කරනවා. ඒක තමයි උපකාරය. දැන් අපි ඔය සමහර පුතු ඉන්නවා. මේ පුතුන්ට අම්මලා තාත්තලා උදව් කරනවා. උදව් කරාට පස්සේ පුතා මොකද කරන්නේ? එයා වැරදි කටයුතු කරනවා. එයා ඒකෙන්ම ගිහිල්ලා බූරුව ගන්නවා. ඒකෙන්ම ගිහිල්ලා කතිප්පු කරනවා. එතකොට දුන්නු සල්ලි වලින් තමන්ට පව් සිද්ධ වෙනවා. දැන් ධාමේ කටයුතු කරන කෙනෙකුට උදව් කරාම ඒකෙන් පොතක් මුද්‍රණය කරනවා. ධර්මය අහන්න පරිසරය සකසලා දෙනවා. පාසුකම් සලසලා දෙනවා. ආදී වශයෙන් ඒවල් දේවල් තමන්ට හිතල සතුටු වෙන්න පුළුවන් පසුබිම තියෙනවා පිළිබඳ. කල්පනා කරලා සතුටු වෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා අපි ධර්මානුකූල වෙන්න ඕන, ධර්මයට උදව් වෙන්න ඕන, තමන්ගේ සාර්ථකත්වය මුල් කරගන්න ඕන, ළඟත් බලන්න ඕන, දුරත් බලන්න ඕන, අතරක් නොමැතිව පවතින මේ ධර්මය අවබෝධ කරගන්න ඕන, අකාලිකව තියෙන ධර්මය අවබෝධ කරගන්න ඕන. මේ සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටිය මාතුල මට වද දෙනෝ මෙයාවම ඉක්මනින් එළියට ඇදලා දාන්න ඕන කියන අප්‍රතිහත ධෛර්යයෙන් වැඩ කරන්න ඕන. සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් වැඩ කරන්න ඕන. තමන් ඇති කරගත්ත ධර්ම කුසලය වැඩි කරගන්න ඕන. ඇති වුණු ධහම නැති ඇති වෙච්ච නැති ධහම කුසල ඇති කරගන්න ඕන. ආයි පහලට නම් වැටෙන්න දෙන්නේ නැති වෙන විදිහට තියෙන මේක නුවණින්ම යදන්න ඕන. නුවණින් යදන්න ඕන, මනස දිහා බලන්න ඕන. වේදනාකාරී දේවල් එළියට ඇදලා ඇදලා ඇදලා ඇදලා ඔක්කොම දාන්න ඕන. දාලා ඉවරලා මේක අභ්‍යන්තරේ emptiness කරගන්න ඕන. මොකද්ද emptiness කියන්නේ? හිස් බව. හිස් බවත් නැති බව. නේ? හිස් බවත් නැති බව. හිස් බවත් නැති බව. හිස් බවත් නැත්තම් මොකද්ද තියෙන්නේ? එතනින් එහාට වචන යන්නේ. එතනින් එහාට ඔබ යා යුතුයි. උපවචනේ උපරිමේ එතනයි. එතන ගැප් එක දෙනවා. එතනින් එහාට වචන ගමන් කරන්නේ. එතනින් එහාට ඔබේ දර්ශනය ගමන් කළ යුතුයි. වචන නැතිව, වචන නැතිව ගමන් කළ යුතුයි. වචන නැතිව ගමන් කරන ගමන් කිරීමක්. වචන නැතිව දේශනා කරන්න, වචන නැතිව ශ්‍රවණය කරන්න, වචන නැතිව ජීවත් වෙන්න. ඊට පස්සේ ප්‍රශ්නක් නැහැ, උත්තරක් නැහැ. ඒක තමයි ලෝකෝත්තර ස්වභාවය. ඒක තමයි ලෝකෝත්තර නිවන. ඒක තමයි ලෝකෝත්තර සහන. ඒක තමයි සියලු සංස්කාරකයන්ගේ අනිත්‍ය දැකීම යන නිර්වචනයේ සැබෑ අර්ථය. අනිත්‍ය කියපු ගමන් එන්නේ අසුභ සංඥාවක් කට්ටියට. ඒක අපේ මොළේට දාලා තියෙන විස බීජයක්. වැරදි අවබෝධයක්. රහතන් වහන්සේලාගේ ಗುಣ කියනකොට මතක් කරන කල යුතු සියලු වැඩ අවසන් කර ලදි කියලා සඳහන් වෙනවා. කියන්නේ වැඩ අවසන් කළා. වැඩ ඔක්කොම ඉවරයි. එතකොට මොනවද මේ වැඩ කියලා අපිට කරන්න තියෙන්නේ? අභ්‍යන්තරේ තණ්හාවේ, තෘෂ්ණාවේ වැඩනේ තියෙන්නේ. තණ්හාව තෘෂ්ණාව අවසන් කරපු කෙනාට වැඩ නැහැ. මේක හැන්ඩල් කරන්න දෙයක් නැහැ. බලන් ඉන්න දෙයක් නැහැ. කරන්න කරවන්න දෙයක් නැහැ. නිකන් ඉන්න දෙයක් නැහැ. ඊළඟට ආයි එහෙනම් හඳුරු මොකද්ද අපි කරන්න ඕන කියලා. ඔන්නෝක තමයි ලෙඩේ ඔය ලෙඩේ සනීප කරගන්න. වැඩකාරයෝ ඉන්නේ. වැඩක් නැතුව ඉන්න බෑ. හඳුරේ අපිට මොකක් හරි වැඩක් දෙන්න. එතකොට ඉතින් මට කියන්න දෙන්නේ එහෙනම් ආහි ළඟින් තියාගන්න සිහිය උඩට උස්ම ගන්නකොට එකයි කියන්නේ පල්ලෙහාට දානකොට දෙකයි කියන්නේ. ඒක සිංහලෙන් කියන්න බැර නෑ. ඉංග්‍රීසියෙන් කියන්න 1 කියන්න උස් උඩට උස්ම ගන්නකොට 2 කියන්න පල්ලෙහාට දානකොට. ඒක ඉංග්‍රීසියෙන් meditation මේක සිංහලෙන් meditation. එහෙමත් නැත්නම් ඕක Hindu පැත්තට හරින් මේ යනකොට උඩට යනකොට ඕම් කියලා හිතන්න. ඊට පස්සේ පහළටත් එනකොට ඕම් කියලාම හිතන්න. මේ ලෝකයේ මම සමස්ත සියලුම භාවනා එකට කැටි කළා. එකට කැටි කළා ආකාර දෙකකට එක බෙදුවා. ඒ තමයි රූපී සහ අරූපී වශයෙන් සංඥා කරගෙන ලෝකේ භාවනා කරන්නේ. ඒ හැම භාවනාවක්ම රූපය අල්ලගෙන එක නැත්තම් නාමය අල්ලගෙන ඉන්නවා. එහෙම නැත්තම් නාම රූප දෙකම අල්ලගෙන භාවනා කරනවා. එහෙම නැත්තම් අසඤ්ඤ තලයට යනවා. එහෙම නැත්තම් සංඤ්ඤ තලයට යනවා. මේක සංඥා නිරෝධය. අසඤ්ඤ තල නෙමෙයි. අසඤ්ඤ තල තියෙනවා අර යෝගීන්ගේ. මේක අසඤ්ඤ නෙමෙයි. මේක සංඥා නිරෝධය. සංඥා නිරෝධය අසඤ්ඤ නෙමෙයි. නාමයේ පමණක් ඇති කරගෙන රූප සංඥාවෙන් තොරව වාසය කරන අවස්ථාවට කියනෝ අසඤ්ඤ තල කියලා. නේව සංඥා නාසඤ්ඤා තල ඒක නෙමෙයි. මේක තලයක් නැහැ. සංඥාවක් නැහැ. සබ්බ ලෝකේ අනබිරත සංඥා. ලෝකෙටම ඇලෙන්නේ කිසි ලෝකේ කිසිම දෙයකට ඇලෙන්නේ නැති සංඥා. සබ්බේ සංඛාරේ සෝනිච්ච සංඥා. සියලු සංස්කාරකයන් නිත්‍ය කරනු ගන්න. නොබෙදෙන්නා වූ නොගැටෙන්නා වූ අල්ලා නොගත් ਸਰව සම්පූර්ණ නිදහස. ਸਰව සම්පූර්ණ නිදහස. අයිතිරි නෑ මොකුත්. අශේෂ විරාග නිරෝධ. ශේෂයක්වත් ඉතිරි නෑ. බිඳුවක්වත් නෑ. ශේෂය කියන නමවත් නෑ. දැන් මොනවද කරන්නේ? සියලු වැඩ කොටස් අවසන් කරපු කෙනෙක් හැටියට නිදහසේ ස්වභාවිකව මේ ලෝකේ දිහා බලන්න. නැති ප්‍රශ්න හොයලා විසඳන්න ඕනේ. මේ මොහොතේ ප්‍රශ්නයක් නැත්තම් ඉවර. තමන්ගේ සංඥාවට ප්‍රශ්න ඇවිල්ලා නැත්නම් මොකද නැති බඩේ එකක්කමට බෙහෙත් ගන්නවද? මං අහන්නේ ඔබට දැන් බඩේ එකක්කමක් තියෙනවද? නෑ. එහෙනම් ඔබ බඩ ගැන අවධානයක් යොමු කළාද? නෑ. බඩේ එකක්කටම බෙහෙත් ගන්න ඕනේ කියලා කල්පනා කරාද? නෑ. අනාගත බඩේ එකක්කමට දැන් බෙහෙත් ගන්න ඕනද? ඕනත් නෑ. අනේ අනාගත බඩේ එකක්කම ගැන දැන්ම හිතන්න ඕනද? ඒක ඕනත් නෑ. ඒ වගේ තමයි. ඇති වෙච්ච නැති ප්‍රශ්න තියෙනවා. ඒවට දැන් දෙහිත් හොයන්න ඕනේ නෑ. මෙතන දැන් ප්‍රශ්නයක් නැත්තම් ප්‍රශ්නයක් හදා ගන්න ඕන නෑ. අවුතු සන්තෝෂයක් මේක හොයන්න ඕන නෑ. මේ ස්වභාවිකත්වයේ තුල ඔබට ගැටලු නැත්තම් වේදනාවක් නැත්තම් පීඩාවක් නැත්තම් ඔබ ඒ තුල නිරාමිස සතුට කියන එක අඳුනගෙන, අවේදිත ප්‍රසාදනීය ගුණය කියන එක අඳුනගෙන, ඒක විඳින්න උත්සාහ කරන්නේ නැතුව දැනින්න උත්සාහ කරනවා. දැන් හුලඟ දැනෙනකොට නේ අපි මේ විදියට නේක පිළිගන්නේ. අපිට ඒක හැප්පෙන්න බෑ ගිහිල්ලා. ඒක දැනෙන දෙයක්. ස්වභාවික දෙයක්. ස්වභාවිකත්වයට න්‍යායයක් නැහැ. ක්‍රමවේදයක් නැහැ. ස්වභාවිකත්වය ලබන්නත් බෑ, කාටවත් ස්වභාවිකත්වය ඇති කරන්නත් බෑ. ස්වභාවිකත්වය පවතින්නේ ස්වභාවිකවමයි. ඒකට පාලකෙක් නැහැ. ඒක තමයි නිවන. එහෙනම් මේ ලෝකේ තියෙන ස්වභාව ධර්මයෙන්වත් අත්තාකාරයයි ලෞතුරා බුදුහාමුදුරු සවාගත්තේ ඒ උතුම් ගෞතම බුදුහාමුදුරන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අපිට මේ සිසිලස මේ සහනය ලබා දුන්නු පෙන්වත් චන්දනතිස්සර මැතිතුමන්න ශාමණේතිස්සර මැතිනියට දියණියන් දෙපළ ඇතුළු පවුලේ අනිකුත් සියලුම ඥාතීන්ටත් මේ පින් අයිති වේවා. ඒ පින්වතුන් දෙපළගේම මව්පිය දෙපාර්ශ්වයේ මේ ඇත්තන්ට සසර සැප පිණිස ධර්ම අවබෝධය පිණිස පවතිවා. එතෙන් සහභාගී වූ සෑම සියලු දෙනාගේම කායික මානසික සැපය පිණිස වේවා. හෙදු වැඩ මව්පියන්ට පින් අනුමෝදන් වේවා. නන්නයුරින් යාරස්ථානයට අත්‍යවශ්‍ය කරන කොටසක් හැටියට වාහන අතර කිරීමේ පහසුකම් සහ ඒ බෝධි මහාවසේ සිට වීම සඳහා යම් ඉඩම් කොටසක් ඒ පූජා කිරීමට කටයුතු කරන පින්වතුන් කැමති අය පූජා කරන්න අපිට කතා කළා. ඒට දක්වනේ සහයෝගය ඔයත්තන්ට හොඳ ජීවිතේ මතකයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. වහවහ සද්ධර්ම අවබෝධය කරගන්නට ශ්‍රද්ධාව, සතිය, සමාධිය, ප්‍රඥාව ඔබ තුළ ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදිනාටම තෙරුවන් සරණයි.